2015 වසරේ 5 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම කියවා ඇති කෙනෙක්, අවබෝධ කරගත් කෙනෙක්, ප්‍රත්‍යක්ෂ කරගත් කෙනෙක් බවට පත් වෙනවා. කුමක්ද කාරණය? යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. කුමක්ද ත්‍රිවේදනාව? සුඛ, දුක්ඛ, උපේක්ෂා. ඉතින් බුදුදහම ගැඹුරුයිද? නෑ, ඉතාම සරලයි. ඉතින් ඒ සරල ධර්මය දැනගැනීමේදී සරලව තිබ්බට ඊළඟට අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න ටිකක් ගැඹුරෙන් කල්පනා කරන්න ඕන. දැන් කරුණු දැනගන්න හරි ලේසි. ඒකට කරුණු දැනගත්තාම අපි හිතනවා අපි ඒක දැනගත්ත කියලා. ඒක හරි වැරදි. ගොඩනැගිල්ලක් හදන්නේ මෙහෙමයි කියලා දැනගන්න එක හරි ලේසි. මහල් 100ක ගොඩනැගිල්ලක් හදන්නේ මෙහෙමයි. කණු යනවා, ස්ලැබ් යනවා, තට්ටු තට්ටු ගිහිල්ලා බිත්ති බැඳලා වීදුරු ගහනවා. දැන් ඔබ දැනගත්තද නැද්ද ඒක? දැනගත්තා. හදන්නකෝ බලන්න, තට්ටු 100ක ගොඩනැගිල්ලක්, කණු බැඳලා, බිත්ති කහලා නේද? ආන් ඒ වගේ මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ ත්‍රිවේදනාව ඉක්ම වූ ඒ තැනැත්තා, තැනැත්තිය. දැන් ඊළඟ දෙවෙනි කාරණය මොකක්ද? දෙවෙනි කාරණේ තමයි කොහොමද මම මේ ත්‍රිවේදනාව ඉක්මවන්නේ. ඉතින් මේක සාමීන් වහන්සේම කියලා දෙනකන් ඉන්න ඕනද? හා? තමන් සොයාගෙන යා යුතුයි. තමන්ට තනියෙන් සොයාගෙන යන්න පුළුවන්. කියලා දෙන්නේ කවදාවත් කියන්නත් බෑ, කියලා දෙන්නෙත් නෑ. නිවන් ධර්මය තමන් සොයා ගන්න ඕන. නිවන් ධර්මයේ සොයා ගන්න උපකාරක වීමයි දේශනයක් තුළ සිද්ධ වෙන්නේ. ඒ සෙවීමට උපකාර කරන තමනුයි ඒ ගමන යන්නේ. තමනුයි ලිපිණයට සොයාගෙන යන්නේ. එයා තමයි වංගු, සලු, ගොරළු, පාරවල්, කඳු, හෙල්, පර්වත පහු කරගෙන යන්නේ යන කෙනා. අපි ඒ ඈතින් ඉඳගෙන මඟ කියා දෙන්න පමණයි. ඒ ඔබ ගමනක් යනවද? ඔබේ මනස සොයමින් විමසමින් ගමනක් යනවද? සමහර අය ගමන අඩාල කරගන්න වැරදි අවබෝධ නිසා. සමහර අයගේ මතයේ තමයි මුකුත් කරන්න ඕනේ, නිහඬව ඉන්න තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි මතයක්. ඊට පස්සේ කියන්නේද ඔබ වහන්සේම කිව්වනේ කියලාත් මට. ඔබ වහන්සේ කියන්නේ සද්ද නැතුව ඉන්න, නිහඬව ඉන්න කියලා කියයි. මට චෝදනා කරන්න ඉඩයි මං කිව්වා කියලා. ඔව්, මං එහෙම දේවල් කියනවා. ඒ කීම තුල තියෙන්නේ ඔබ හිතන ඔය පාඩුවේ ඉන්න නිහඬ ඉන්න කතාව නෙමෙයි. ඒ ධර්මයේ ස්වરૂපය එතන පැහැදිලි කරන්නේ. නමුත් ඔබ ඒ ධර්මයට සොයාගෙන යන්න ඕන. විවේක ගන්න පුළුවන් එතෙන්ට ගියා. දැන් අපි මෙහි ඉඳලා මේ නුවර එළියට ගිහිල්ලා නුවර එළියේ පරිසරයක අපි දකින්න කැමති දේ ගන්න විවේක පහසුව මෙහෙදී කල්පනා කරගෙන හිටියට ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ ගමම්මග යන්න ඕනේ. ගමම්මගට ගියාට පස්සේ කෙළවරේ තමයි ඔබට ඒ සියලුම සුව පහසු විවේක තත්ත්වල් තිබෙන්නේ. හොඳින් විමසුන් බුද්ධියෙන් සිටිය යුතුයි. තමන්ගේ දැනීම් විශ්වාස කළ යුතුයි. තමන්ගේ සංවේදීතා තමන් විශ්වාස කළ යුතුයි. විශ්වාස කරන්න ඕනේ නැහෙනි ප්‍රත්‍යක්ෂයිනේ. ඒ වගේ පේන දේ තමන් තේරුම් ගත යුතුයි. අපි නිවැරදි ආකාරයෙන් ඥානය දෘෂ්ටිය පිහිටවනකොට මනාකොට ධර්මය මනසට එකතු කරන විට අපේ මනස ධර්මයෙන් පිබිදෙනවා. අපේ මනස ධර්මයෙන් පිබිදෙනවා. එහෙම නැත්නම් ධර්මයෙන් පිබිදෙන්නේ නැහැ. මේක පිරිසුදු කාරකයක්. පිරිසුදු කාරකේ එකතු කළාම ඒ පිරිසුදු කාරකයේ තියෙන බලයට අර විස බීජ බුරුල් වෙලා කුණු දුහු විලිය ආදී බුරුල් වෙලා හෝ පවිත්‍ර වෙන්න පරිසරයක් හැදෙනවා. ඒ පවිත්‍ර කාරකයේ නිසා ඒ භාජනයක් වේවා යමක් පිරිසුදු වෙනවා. ඒ නිසා නිවැරදි ලෙසගත් ධර්මය එකතු කළ යුතුයි තමන්ගේ මනසට. නිවැරදිව සකසා ගන්නා ධර්මය එකතු කළ යුතුයි තමන්ගේ මනසට. එයින් තමයි පිරිසුදු වෙන්නේ. දැන් අපි දත් බුරුසුවකින් නිකාම්ම දත් ටික මදින්නේ නැහෙනි. අපි හොඳ දන්තාලේපයක් සොයා ගන්නවා. තමන්ට හොඳ දන්තාලේපයක් සොයා ගන්නවා. මොකද හේතුව? මේක නිකම්ම බුරුසුවක් දාලා මැන්දට ඇඟිල්ලෙන් මැන්දට ඕක පිරිසුදු වෙන්නේ නැති නිසා. ඒ වගේ තමන්ගේ මනසට තමන්ට හිතන විදිහේ පිරිසුදු කළාට එහෙම වෙන්නේ නැහැ. ඒකට හරි දන්තාලේපයක් තියෙන්න ඕන, ඖෂධයක් තියෙන්න ඕන. ඒ තුලින් තමයි තමන්ගේ මනස පිරිසුදු කරන්නේ. අපි කරුණු මඟ හරිනවා. මේක එච්චර ප්‍රතිඵලයක් නැහැ, ඊළඟ එකේ ඇති. ආ ඒකත් පොඩ්ඩක් හොඳමදි, ඒකත් ඕනේ හාමුදුරු, ඊළඟට හොඳ එකක් කියාවෙන්නේ. එහෙම ඉන්න එපා. මේ හැම කරුණකම ඔබ ජීවිතය සංසුන් කරගන්න අවශ්‍ය කරන, නිවා ගන්න අවශ්‍ය කරන කරුණු කාරණා පූර්ණව අන්තර්ගතව තියෙනවා. සරල තැනින්, ලොකු බනපද නැතුව සරල තැනින් ආරම්භ කරන්න. ඔබ ත්‍රිවේදනාව ඉක්මවන්න. ඒක මගෙන් කොහොමද කියලා අහනවට වැඩි හොඳ නැද්ද? ටිකක් තමම්ම හොයලා ඕක හොයාගත්තොත්. හරියට අර ක්‍රිකට් ගහනකොට බෝලේට ලොකු හයියෙන් පාරක් වැදුනහම කීපර් හරියට හිටියේ නැති වුණොත් එහෙම බැට්මන් ගෙන් අහන්න ඉඩයි, ඒ බෝලේ කොයි පැත්තටද ගියේ කියලා. නේද? ඒක බැට්මන් කියවා කීපර් කෙනෙක්. ඒ නිසා ආව තමයි ඕක හොයාගන්න ඕන, මට අදාළ දෙයක් නෙමෙයි කියලා. හැමදේම අහන්න බලාගෙන ඉන්න එපා. කහරි දුර්වල කම. දැන් සමහර දරුවෝත් ඉන්නවනේ ගෙදර, හැමදේම අම්මගෙන් අහන, හැමදේම තාත්තගෙන් අහන. මේ හොයලා බලලා යමක් කරගන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැති වුණාම. ඒ නිසා තමන්ම සොයා යන කෙනෙක් වෙන්න ඕන, තමන් දාර්ශනිකයෙක් වෙන්න ඕන. සැනසීම කොහෙද තියලනේ හොයාගන්න බැරුව හිටියේ. ඒ ඉතාම අපිට බුදුහාමුදුරුවෝ කියලා දුන්නා ත්‍රිවේදනාව ඉක්මවන්න. ඔබට ත්‍රිවේදනාව ඉක්මවුවාම මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. මුළු බුද්ධ ශාසනයම කියවෙන නිවන, ත්‍රිපිටකය, විනය, අභිධර්ම ඔක්කොම උතන තියෙනවා. එහෙම නැහැයි කියලා කෙනෙක් හිතෙනවා නම් මට සාධක ඇතුව කියලා දෙන්න නැහැ, ඒක එහෙම නෙමෙයි කියලා. ත්‍රිවේදනාව ඉක්මවුවට පස්සේ යා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් මං අහගෙන ඉන්න කැමතියි, මට කියලා දෙන්න. ත්‍රිවේදනාව තියෙන පොතේද? නෑ, පොතේ තියෙන ත්‍රිවේදනාව බලන්න එපා, හිතේ තියෙන ත්‍රිවේදනාව බලන්න. මොනවාද? මට දුක හිතෙනවා, මට සතුට හිතෙනවා, මගේ හිත උපේක්ෂාවෙන් තිබෙනවා. දැන් ওই ත්‍රිවේදනාව කියන එක කෙටි කරලා කිව්වොත් මේක තව තුන් ආකාරයකට බෙදෙනවා. ඒ තුන් ආකාරයකට තවත් බෙදුනාම හය ආකාරයක් බවට පත් වෙනවා වේදනාව. දැන් උපේක්ෂා දුක්ඛ මිශ්‍ර වේදනාවල් තියෙනවා සමහරලාට. සමහර වෙලාවල් වලට උපේක්ෂාවයි සැප වේදනාවයි මිශ්‍රව තියෙනවා. ඒ වගේම දුක්ඛ සුඛ කියන මේ වේදනාවල් දෙක මිශ්‍රව පවතින වෙලාවකුත් තියෙනවා. එතකොට වේදනාව හය ආකාරයක් බවට පත් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් තුනක්, සුඛ දුක්ඛ උපේක්ෂා සහ මිශ්‍ර වේදනා, හය ආකාරයෙම කියමු. මේ හය ආකාරයෙන් එහා ප්‍රශ්නයක් අපේ මනසට තියෙනවද? ඔය හය ආකාරය තමයි සියලු ප්‍රශ්න, ඔය හය ආකාරය තමයි සියලු පිළිතුරු. පිළිතුරු ඉක්මවන්ට ඕනේ, ප්‍රශ්නත් ඉක්මවන්ට ඕනේ. කලකදී පිළිතුරු, කලකදී ප්‍රශ්න. හොඳට බලන්න, පිළිතුරක්ම නෙමෙයි ඩායි ප්‍රශ්නයක් වෙන්නේ කියලා. කලකදී පිළිතුරු, කලකදී ප්‍රශ්න. ආයි කලකදී ප්‍රශ්න, කලකදී පිළිතුරු බවට පත් වෙනවා. තේරුණානේ? ඒකයි ස්වභාවය. නිවන ඔබ තුළින් ඔබ සොයාගත යුතුයි. හැබැයි ඔබ තුළ නිවන නැහැ. එහි අරුත කුමක්ද? ඔබ තුළින් ඔබ සොයාගත යුතුයි. ඒක තමන්ගේ දර්ශනය මතින්, විමසුම මතින් සොයා ගන්න ඕන නිසා ඔබ තුළින් ඔබ සොයාගත යුතුයි. එහෙත් ඔබ මම කියන මේ සීමාව තුළ, මේ හඳුනා ගැනීම තුළ, මේ සංවේදීතාවය තුළ පුජ්‍යල ප්‍රත්‍යක්ෂතාවය තුළ නිවන නැත. සාමාන්‍ය පුජ්‍යලයකට මේ ලොව තිබෙන්නේ පුජ්‍යල ප්‍රත්‍යක්ෂතාවී ගුණාංග පමණයි. පුජ්‍යලේ හැටියට යමක් ප්‍රත්‍යක්ෂ කර ගැනීම පමණයි. පුජ්‍යලත්වයේ අත්හල ප්‍රත්‍යක්ෂතාවයක් අයිතිවන්නේ පුජ්‍යල ප්‍රත්‍යක්ෂතාවයට නොවේ. ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි අපි අර ගමන ගියාට පස්සේ තියෙන අවස්ථාව මම මේ පැහැදිලි කරේ, ඔබේ ගමන් මඟ නෙමෙයි, ඒ ඉහළම අවස්ථාව. එහි තිබෙන්නේ චිත්ත විවේකය, විවේකය උපදවාගෙන සිටීම. කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් සිටින්න පුළුවන්. හැබැයි ඔබ සිටින තැන ඉඳගෙනත් ඔබත් විවේකයෙන් ඉන්න කල්පනා කළොත් මොකද වෙන්නේ? ඔබට ගමන් මඟ නැති වෙනවා. ඒ නිසා කවදාවත් ඔබ විවේකයෙන් ඉන්න හදන්න එපා, මේක සුවාගෙන යන්න. ඔබ පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ, අපි නායක හාමුදුරුව අපිට කෝටු පාරක් ගහලා තලනවා දවල්ට නිදාගත්තොත් එහෙම. කටකාර කොළු ගැටයක් හිටියා, මේ කොළු ගැටයා අහනවා අපිට නිදාගන්න එපයි කියලා, එහෙනම් නායක හාමුදුරුව නිදාගන්නේ මොකද? ඒකත් හොඳ ප්‍රශ්නයක්. නායක හාමුදුරුව කරගෙන ගියා. එක්කරගෙන ගිහිල්ලා උන්වහන්සේට හම්බුණු නායක පදවි තියෙනවා, සම්මාන තියෙනවා, උපාධි තියෙනවා, පෝලිමට තියෙනවා, මේ ඔක්කොම පෙන්නවා. පෙන්නලා ඇහුවා මේවා තියෙනවද ඕගොල්ලන්ට? කිව්වා අපිට නැහැ. මේවා තියෙන අයට නිදා ගන්න පුළුවන්, මේවා නැති අයට මේවා ගන්න කර ගන්න ඕනේ කිව්වා. එදා ඉඳලා ඉතින් අපි කල්පනා කළා, එහෙනම් උපාධි තියෙනකොට නිදා ගන්න පුළුවන් දවල්ට, උපාධි නැත්තම් නිදා ගන්න බෑ. ඒ වගේ ඒ ආදර්ශය තමන්ට අදාළ විදියටයි සකස ගන්න ඕන. ඍජුවම බැලුවාම නායක හාමුදුරුව අපිට නිදා ගන්න එපයි කියලා දවල්ට ඩිංගස් හතපෙනවා. ඒ අපිත් කරන්න ආකාන්ත සතපෙනගෙන් ඉඳලා අපිත් සතපෙනවා. එතකොට පාඩම් වැඩ පහු වෙනවා. ඒ නිසාවෙන් අපි තේරුම් කරගන්න ඕන, අවබෝධයෙන් පූර්ණත්වයකට පත් වූ අයෙකුගේ මානසිකත්වය සහ මානසික පැවැත්ම එක ආකාරයක්. අවබෝධය කරා ගමන් කරන ශිෂ්‍යයෙකුගේ පැවැත්ම තව ආකාරයක්. හැමදේම කියලා දෙනකන් ඉන්නපා, හැමදේම සුවගෙන යන. බුදුරජාණන් වහන්සේට මේ කිසිවක් කියලා දුන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ බැලුවා එක එක විදියට අධ්‍යයනය කරලා, නොකා ඉඳලා බැලුවා විමුක්තිය ලැබෙනවද කියලා. හම්බුනේ නැහැ. හුස්ම ගන්නේ නැතුව ඉඳලා බැලුවා විමුක්තිය ලැබෙනවද කියලා. හම්බුනේ නැහැ. ගස්වල පොතු කොළ යුසබීල බැලුවා විමුක්තිය ලැබෙනවද කියලා. හම්බුනේ නැහැ. නොයෙකුත් තියෙන පිළිවෙත් අධ්‍යයනය කරගෙන යන අතරේ මේ තේරෙනවා, මේ ජීවිතේ සියලු අන්තවලින් නිදහස් වීමේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක් හම්බ වෙනවා. ඒ මධ්‍යස්ත පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ ගමම්මක. ඒ මධ්‍යස්ත පිළිවෙල අපේ උදවිය ඉතාම වැරදි තැනකින් අරගෙන තියෙන්නේ. ඒක ඉතාම රටට අරක දෙයක් ඇති කරවනෝ. ඒ තමයි කාම සුකල්ලිකානු යෝගයෙන් භාගයයි, අත්තකිල මතානු යෝගයෙන් භාගයයි. එතකොට මධ්‍යම ප්‍රතිපදාව. කොහේද එහෙම මධ්‍යම ප්‍රතිපදාවක් මනින්න පුළුවන් බිම්මක් තියෙන්නේ? එහෙම බිම්මක් නෑ. සියලුම අන්ත දෙකෙන් නිදහස් වෙන්න කිව්වා මිසක් ඒ අන්ත දෙකෙන් 50-50 දාගන්න කිව්වේ නෑ. හැබැයි ඒ අන්ත දෙකේ නිදහස් වීම කියලා කියන්නේ භෞතික සාධකයක් නෙමේ, අධ්‍යාත්මික විමුක්තියක්. ඉතින් අපි මේ බෞද්ධ අය මේව වරදවල තේරුම් අරගෙන මධ්‍යස්ථ ආකාරයේ බාහිරින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. හරි වැරදි නොමගෑමක්. මධ්‍යස්ථව එහෙම භෞතිකව හැමෝටම ජීවත් වෙන්න බෑ. එක්කෙනෙක් පෝසත් වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් දුප්පත් වෙන්න පුළුවන්, තව එක්කෙනෙක් උත්සාහයෙන් හරි හම්බ කරපු දේ වෙන්න පුළුවන්, තව එක්කෙනෙකුට පරම්පරාවෙන් ලැබිච්ච දේ වෙන්න පුළුවන්, තව එක්කෙනෙකුට බොහෝ දෑ තිබිලා ක්ෂණිකව ස්වභාවික විපතකින් නැති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන්න බෑ. දර්ශනයක් තුලත් මධ්‍යස්ථව සිටින්නට කියන කාරණය වරදවා තේරුම් කරගන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකේ මනුෂ්‍ය පැවැත්ම තුල මධ්‍යස්ථතාවයක් නෙමෙයි. මේ ලෝකේ නික්මෙන දර්ශනය. නික්මන දර්ශනය. මොනවද දැන් අපි අල්ලගෙන ඉන්නේ මේ නික්මෙන්න ඉඩ නොදී? අපි අල්ලගෙන අපේ විඥානය. සාංසාරික මනෝවිඥානය අපි අල්ලගෙන ඉන්නවා. ඒක තමයි අර දෘෂ්ටි, දැඩි දෘෂ්ටි තියෙන එකේ. අපි සංඥාවක් දීලා තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ. සංඥාවකින් තොරව නැකිටින්න ඉගෙනගෙන නැහැ. සංඥාවකින් තොරව ලෝකයක් තියෙනවායි කියලා විශ්වාස කරන්නේත් නැහැ කෙනෙක්. ඒ නිසා මේ දහම් මගට එන කෙනෙක් ළඟ තිබිය යුතු සුවිශේෂ ප්‍රධාන අංගය තමයි සංඥාවෙන් එහා ලෝකයක් තියෙනවා. රූපවලින් එහා ලෝකයක් තියෙනවා. වේදනාවන් වලින් එහා ලෝකයක් තියෙනවා. සංස්කාරවලින් එහා ලෝකයක් තියෙනවා. විඥාණයෙන් එහා ලෝකයක් තියෙනවා කියලා කෙනෙක් විශ්වාසයක්, දර්ශනයක් ඇති කෙනෙක් තමයි ආර්ය පරේක්ෂකයෙක් බවට පත් වෙන්නේ. නැත්තම් ඉතින් තමන්ගේ ලෝකෙ හොයාවේ. තමන්ගේ ලෝකෙ හොයාවේ. ඕකට ලස්සන කතාවක් තියෙනවා. මහා බ්‍රහ්මයා බුදුහාමුදුරුවොත් එක්ක හැංගි මුත්තන් සෙල්ලමක් දවසක් කළා කියලා මේ කතාව, මේක කතාවක් ඇත්තෙන් හැංගි මුත්තන් සෙල්ලම් කළා නැහැ. මහා බ්‍රහ්මයායි බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කළා. අපි නිකන් ඉන්නකේ, අපි දෙන්න විතරයිනේ කියලා මේ පොඩි හැංගි මුත්තන් සෙල්ලමක් කරමු කියලා මහා බ්‍රහ්මයා කිව්වලු. මට පුළුවන් ඔයාට හොයාගන්න බැරි තැනක හැංගෙන්න කියලා. මහා බ්‍රහ්මයා කියන්නේ එයාට ඕන වෙස්යක් මවා ගන්න පුළුවන් කෙනෙක්. මහා බ්‍රහ්මයා කළ වැඩේ තමයි බුදුහාමුදුරන්ට හොයන්න කියලා 1 2 3 කියලා 10ට ගණන් කරලා හොයන්න ඕන. හොයන්න කියලා ඉවර වෙලා හැංගුණා කොහෙද? හිමාල පර්වතයේ උස්සලා ඒක පැත්තකින් තියලා ඒක පොඩි මඩ වගුරක් විලක් හදාගෙන ඒ විලේ ගිම්මික් වෙලා මඩයට හැංගිලා හිටියා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. ඒක පාට පේන ලෝකේනේ. මෙයාට හැංගෙන්න බෑ. මෙයාට වෙන කොහොමවත් හැංගෙන්න බෑ. එයා හැංගෙන්නේ පේන ලෝකේ. හොයාගන්න පුළුවන් ලෝකේක තමයි හැංගෙන්නේ එයා. තේරුණානේ? මහා බ්‍රහ්මයා හැංගුනේ හොයාගන්න පුළුවන් තැනක කෙනෙකුට. හොයාගන්න බැරි තැනක නෙමෙයි. දැනස ඇසින් බැලුව බලනකොට දැක්ක මෙයා මේ ගෙම්බෙක් වෙස්සයක් අරගෙන මේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර මඩවලේ හැංගිලා හිටපු ගෙම්බගේ මෙහෙම කණෙන් අල්ලලා අරගෙන කිව්වා, ඔබ නේද මහා බ්‍රහ්මයා කියලා. අනේ ඔව් ස්වාමීනි, ඒ උනාට හොයාගත්තර නම් කමන්නේ, මට ඉවසන්නම බැරි වැඩේ තමයි කණෙන් අල්ලපු එක. මේ පොඩ්ඩක් ගෙම්බෙක් පරීක්ෂා කරලා බලන්න. ගෙම්බට අදත් නෑ කණා. ඒ නිසා ඒ කණෙන් අල්ලපු සෙද්දිය ඒවත් හරි අපූරු දහම් හඳ විවරණයන් හරි වැදගත්. ඊළඟට හරි දැන් හොයාගත්තනේ, දැන් බුදුහාමුදුරන්ගේ වාරය, දැන් බුදුහාමුදුරු හැංගෙන්න ඕන. හරි මහමද, මට පුළුවන් ඔයාට පේන්නේ නැති තැනක හැංගෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේගේ දෙන විශ්මේ ඥානය කුඩා දුහුල්ලක් බවට පරිවර්තනය වුණා. බුදුහාමුදුරු කුඩා දුහුල්ලක් බවට පරිවර්තනය වෙලා එයාගේ මෙන්න මේ ඇහි පිහාටුව යට ඒ දුහුල්ල සැඟවුණා. තමන්ගේ මේ තියෙන ඇහි පිහාටුව යට මෙතන දුහුල්ලක් හැටියට සැඟවුණා. ඒක දැනෙන්නවත් නැහැ. දැන් මහා බ්‍රහ්මයා බලනවා ලෝකේ වටේම නැහැ. මහා බ්‍රහ්මයා හති වැටුණා, මහන්සි වුණා. දැන් අපිත් එහෙමනේ හොයාගන්න බැරි වෙනකොට ඉන්න තැනකින් එන්නෝ හොයාගන්න බැරියෝ කියනවනේ. ඒ වගේ මහා බ්‍රහ්මයා කිව්වා බුදුජානන් වහන්සේ නම් මට හොයාගන්න බෑ, මං හැම තැනම බැලුවා, සත්ත මහා සාගරේම පෙරලල බැලුවා, හිමාල පර්වතේ කෑලි කෑලි වලට වෙන් කරලා බැලුවා, දිව්‍ය ලෝක හැම එකේම බැලුවා, බ්‍රහ්ම ලෝක හැම එකේම බැලුවා, සතර අපායෙත් බැලුවා ගිහිල්ලා, ඒත් මට ඔබ වහන්සේ හොයාගන්න බෑ. ඊට පස්සේ කිව්ව මහා බ්‍රහ්මය, මම ඔබ ළඟමයි සැඟවුනේ, ඔබේ ඇසිපිහ පිහාටුව ළඟ. දැන් බලන්න මේවායින් විවරණය කරලා දෙන ධර්මය මුළු ත්‍රිපිටකයේම කියා දෙන්නේ නැද්ද කියලා මොනතරම් මිහිරිද බලන්න. එයින් අදහස් කරේ නිවන සැබවින්ම පවතින්නේ ඔබ නොසලකා හරින පැත්තක. ඔබේ අවධානය ඔබ ඇති කරගන්නේ නැති දිසාවකයි නිවන පවතින්නේ කියන කාරණය විවරණය වෙනවා මේ කතාවේ. මේක මට කියලා දුන්නේ බොහෝම වයෝවෘත වයසක හාමුදුරු කෙනෙක්. ධර්ම සාකච්ඡා කරගෙන යද්දී විවේකයටත් විනෝදයටත් ඒ වගේම අර්ථාන්විත ධර්මයක් අවබෝධ කර ගැනීමටත් මේ වගේ කතා ප්‍රවෘත්ති ගෙනල්ලා දෙනවා. මේවායින් එකතු කරලා දෙන්නේ ශාල ධර්ම කර්ම. එහෙමනම් මතක තියාගන්න මේ ධර්මයෙන්, හොඳට මතක තියාගන්න, මගේ අවධානයට ලක් වෙන ප්‍රදේශයක නෙමෙයි නිවන පවතින්නේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඔබත් මහා බ්‍රහ්මයා වගේ සාමාන්‍ය පුතඥයාස මහා බ්‍රහ්මයනේ මහවල තියෙන්නේ නේද? ඉතින් මහා බ්‍රහ්මයෝගේ පුත්‍රයෝනේ. ඒ නිසා ඒ මහා බ්‍රහ්මයා වගේම තමයි බලන්නේ. මොකද මහා බ්‍රහ්මයාත් හෙව්වේ ලෝකයේ කියන එකට අයිති වෙනවා. අර 31 තලේම අයිති වෙනවා. ඒ 31 තලම ලෝකනේ. ඒ ලෝකයේ සෙව්වේ අවධානයට යොමු වෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත ග්‍රහණයක් කළ හැකි ලෝකයේ තුලයි සෙව්වේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වෝ ඔබේ අවධානයට යොමු නොවන ප්‍රදේශකයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. නිවන තිබෙන්නේ. එහෙමනම් ඒ ධර්ම කරුණෙන් ඔබ යමක් ඉගෙනගෙන ඔබ සොයන්න ඔබේ අවධානයට යොමු නොවන ප්‍රදේශය පිළිබඳ දැකීම ඉක්මවනවා කියන්නේ ඒකයි. දැකීම ඉක්මවනවා කියන්නේ ඒකයි. දැන් ළඟට එන්න, දැන් තමන් දුර සොයාගෙන ගියා නම් දැන් එන්නේ ළඟට, තමන්ගේ ඇස ළඟට එන්න, ඇහි පිහාඩුව ළඟට එන්න, තමා දෙස බලන්න. තමා කියන කෙනාට රූපයක් නැහැ. තමා කියන කෙනාට වේදනාවක් නැහැ. එහෙනම් මේ තියෙන රූප මොනවද ඔබ හදාගත්තේවා? තියෙන වේදනා මොනවද ඔබ හදාගත්ත දේවල්? තේරුණානේ? ඒක ඔබ හදාගන්න වේදනාව. ඒකයි හැටි. තරහක් නෑ, මට තරහක් නෑ. තරහ හදා ගන්න දෙයක්. ඊර්ෂ්‍යාව නෑ, ඊර්ෂ්‍යාව හදා ගන්න දෙයක්. තණ්හාව නෑ, තණ්හාව හදා ගන්න දෙයක්. මම කියන කෙනා මොන තරම් ප්‍රභාස්වර කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් මම කියලා, මමං හිවෝ භික්කවේ කියලා වගේ කියන වගේ බුදුරජාණන් වහන්සේ මම කියලා කියන්නේ බුදු කෙනෙකුට. රහතන් වහන්සේ කෙනෙක් මම කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට. මහාචාර්යවරයෙක් මම කියන්නේ මහාචාර්යවරයෙකුට. පොල් කඩන මිනිස්සෙක් මම කියන්නේ පොල් කඩන කෙනෙකුට. ඒ වගේ පුතඤ්ඤණ කෙනෙක් මම කියන කෙනා නෙමෙයි බුදුහාමුදුරුව මම කියන කෙනා. ඒ නිසා මම මේ මෙතෙන්දී ආමන්ත්‍රණය කරන මම නම් ඉතාම සොඳුරු මම කෙනෙක්. ඒ කියන්නේ රූප නැති කෙනෙක්, වේදනා නැති කෙනෙක්, තණ්හා නැති කෙනෙක්, භය නැති කෙනෙක්, අවිද්‍යාව නැති කෙනෙක්. මම විසින් සාදා ගන්නා ලද වේදනා සමූහයකට, සංඥා සමූහයකට මම කියලයි කියන්නේ මේ පෘතජ්ජන ලෝකයා. නමුත් පෘතජ්ජනත්වයේ නික්මු උත්තමයෙක් මම කියලා කියන්නේ වේදනා නැති, සංඥා නැති, සංකාර නැති, විඥාන නැති අවස්ථාවකට. ඒසා තවදුරටත් මම මම කියලා මම වේදනාම අල්ලගන්නවාද? එහෙමනම් වේදනා මම නෙමේ, සුඛ මම නෙමේ කියලා එකින් ඈත් වෙන්න, දුක මම නෙමේ කියලා දුකින් ඈත් වෙන්න, උපේක්ෂාව මම නෙමේ කියලා ඈත් වෙන්න. ඒ ඈත් වෙන්න කියලා කිව්වට 100ට 100ක් ඈත් වෙන්නේ අරිහත්ත්වයේදී. නමුත් අපි ඈත් වීම කියන එක සිද්ධ කරගන්න ඕනනේ. ඒතකොට ඈත් වීම කියන එක 100ට 50කට වැඩි ප්‍රමාණයක් අපිට අපේ මනසින් ඈත් වෙන්න පුළුවන් නම් අපිට අර ලෝකෝත්තර නැඹුරුවක් ඇති කරගන්න පළවෙනි දර්ශන අවබෝධය සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ආර්ය පරේෂණය හරි අපූර්ව මහා විදු ඇසකින් කරන්න ඕන. එවනතු මේ හිත තෙරපගෙන ඉඳලා මොනවා හරි එක ධර්ම පදයක මුළු දේශනාවෙම මෙන්න ගන්න එක කරුණා. අරගෙන ඒ කරුණට විතරයි ගලපන්නේ. එහෙම ගලපන්න ගියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඈ ඒක වැඩක් නැහැ. ඈ ඇතුලේ කැලේ ටික හයි කරන්නේ නැතුව ඉන්නලා අවසානේ පැකින් එක විතරක් හයි කරලා තිබ්බොත් එහෙම නේද? ටීවී එක හරි රේඩියෝ එක හරි වැඩ කරයිද? ඒ වැඩ කරන්නේ නැහැ නේ. මේ සමූහයම එක වගේ හරියට වැඩ කරන්න ඕන. හරියට විදුලි තරංග ගමන් කරන්න ඕන. ඒරියල් එක හරියට සවි කරන්න ඕන. ඒ තියෙන කුඩා IC වර්ගය සියලුම දේ හරියට මනාව ක්‍රියාත්මක වෙන තැන තමයි රේඩියෝ එක TV එක වැඩ කරනවයි කියන අවස්ථාව පැමිණෙන්නේ. ඒ නිසා ඔබ කෑලි 1000ක් එකතු කරලා හදන්න දෙන රේඩියෝ එක, කෑලි 1000ක් එකතු කරලා හදන්න දෙන රූපවාහිනිය පැකින් එක විතරක් හයි කරගෙන බලන්න රැස්ති වෙන්න එපා. තේරුණාද? දැන් මේ සරලව ගන්න අය කරන වැඩේ, ඈ සරලව ගන්න අය තියෙන අර කෑලි සමූහයම එකතු කරගන්නේ නැහැ. ඒ සමූහයම නිවැරදි කරගන්නේ නැහැ. සරල එක කාරණයකින් TV බලන්න හදනවා, රේඩියෝ අහන්න හදනවා. එහෙම වෙන්නේ බෑ. ඒක හරියට අර නලාවක් කරේ දාගෙන මේ ටයි එකක් දාගත්තාම දොස්තර මහත්තයෙක් වෙන්න හදනවා වගේ වැඩක්. ඉතින් නළුවොත් ඉන්නවනේ දොස්තර මහත්තයෙක් හැටියට රඟපාන. කවදාවත් මේ ඒගොල්ලෝ වෛද්‍යවරු නෙවෙයිනේ, වෛද්‍යවරයෙක් හැටියට වෛද්‍ය දැනුම නැහැ. එතකොට පිට එක්තරා ස්වરૂපයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ. මේ මහා ධර්මයේ සියලුම ඒක රාශීත්වය. මේක ඉබේ අවබෝධ වෙන දෙයක් නෙමෙයි. කියලා ඇහුවටම අවබෝධ වෙන දෙයක්ුත් නෙමෙයි. කියලා දුන්නාමම අවබෝධ වෙන දෙයක්ුත් නෙමෙයි. ඇහුව පමණින්ම අවබෝධ වෙන දෙයක්ුත් නෙමෙයි. ඇසීමත් හොඳින් විමසීමත් හොඳින් ආත්ම පරිවර්තනය නැති කර ගැනීමත් අසනවට වැඩි දෙයක්ුත් පරේක්ෂණය කිරීමත් කියන කරුණු කාරණා සියල්ල පදනම් කරගෙන Tamanට ඇතිවන තත්ත්වය. මේ වචන හැම දෙයකින්ම ඔබේ මනසට ඔබේ සංඥාවට සිදුවෙන දේ මා කියන්නම්. මේ වචන හැම දෙයකින්ම සිදුවෙන්නේ බලපෑමක්. නමුත් බලපෑම් විරහිත අවස්ථාවක්, බලපෑම් වලින් තොර අවස්ථාවක් තමයි නිවන මානසික සහනය කියන්නේ. ඒත් මා වචන ලබා දෙන්නේ නැතුව කොහොමද මේක කියන්නේ? හැබැයි ඔබ මේ බලපෑමක් හැටියට ගන්න ස්වභාවයෙන් තොරව මේ වචනය පෙරලා, මේ වචනය ගන්නේ නැතුව වචනය තුල ගොඩනගපු අපූර්ව ධර්මාර්ථය ගන්න. එවිට ඒක බලපෑමක් වෙන එකක් නෑ. පැහැදිලිනේ? ඒ හැම වචනයකම තියෙනවා බලපෑමක්, එහෙම නැත්නම් අනක් තියෙනවා. ඔබේ හැම සිතුවිල්ලකම, ඔබ ගන්න හැම සංකල්පයකම බලපෑමක් අනක් තියෙනවා. අනක් කියන්නේ තර්ජනයක් නොවුනට මෙන්න මේ විදියට මේක කෙරෙන්න ඕන, මෙන්න මෙහෙම තමයි මේ සිද්ධිය වෙන්නේ කියලා. එහෙමනම් ලෝකෙන් ලැබෙන්නේ අපිට බලපෑමක් ලැබෙනවා, අනක් ලැබෙනවා. අපි විසින් අපේ සංඥාවට අනක් ලබා ගන්නවා. එහෙම ලබා දුන්නහම මොකද වෙන්නේ? අපි වචනවල රැඳෙනවා, අපි සංකල්පවල රැඳෙනවා. ඒ නිසා අපි මේ සියල්ල මනාව තේරුම් අරගෙන අපි මේ රැස් වී සිටින්නේ, මේ ධර්ම ශ්‍රවණය කරන්නේ සංකල්ප ඉක්ම වීමටයි. සංකල්ප ඉක්ම වීමටයි අපි මේ මහන්සි වෙන්නේ. නිහඬව සිටීමෙන් නිවන් අවබෝධ වන්නේ නැත. නිවන් අවබෝධ වූ කෙනෙකුට නිහඬව සිටීමටද අවශ්‍ය නැත. කිසිම දෙයක් කෙරෙහි අනුමැතියක් හෝ ප්‍රතික්ෂේපයක් නැත්තම් එයාට මේ ලෝකේ හැම දෙයක්ම භාවනාවක්. ඒ කියන්නේ සුවදායි දෙයක්. භාවනාව යනු සුවදායි තත්වයකට කියන වචනය. ඒ සුවදායී තත්ත්වෙ වැඩි වීම තමයි භාවිතාව. එයාගේ බවටපත් වෙන්නේ. එහෙමනම් මේ කිසි දු දෙයක් එයාට ඇලීමක් හරි ගැටීමක් හරි නෙවෙයි නම් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඕනම දෙයක් එයාට ඇලීමක් නම් ගැටීමක් නම් එයාට හැමතිස්සෙම ප්‍රශ්න. ඒකයි ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට විශේෂයෙන් භාවනාවක් නැහැ. එයා ජීවිතේ දකින හැම දෙයක්ම යාට භාවනාවක්. භාවනාවක් කියන්නේ ඒක සුවයක්. හේතුව වේදනාව ඉක්මවා සිටින නිසා. 100%ක් නෙමෙයි. ධර්මයේ දකපු කෙනෙකුත් වේදනාව ඉක්මවනවා 50%කට වැඩිය. වේදනාවන් වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියෙන් පසුකට ආපු රහතන් වහන්සේත් වේදනාත්මකෝ මේ සංඥාවල් හඳුනාගත යුතු, ඊට අනුව හැසිරිය යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? පාරේ යන්න හම්බෙන්නේ නැහැ, පොලිසියෙන් මග දියල්ලාගෙන ලියනවා. මොකද හේතුව? සංඥා වැඩ කරන්නේ නැහැ. එයා රෙඩ් ලයිට් දන්නේ නැහැ. යනවා රෙඩ් ලයිට් එකේ. ගියල මොකද? මම සංඥා ඉක්මවපු කෙනෙක් සර් කිව්වට හරියන්නේ නැහැ ලියනවා. ඒක ඔබේ වාසනාව, ඒක ඔබේ පින. මේ ධර්මය සොයා ගන්නවා නම් ඒක ඔබේ වාසනාව, ඒක ඔබේ පින. අපි මහන්සි වුණාට ඒ දේ කරන්න බෑ. ඔබටම දැනিলা තියෙන්න ඕන දුක, ඔබටම දැකෙන්න ඕන සාංශාරික බය, ඔබටම දැනෙන්න ඕන ඔබේ මනසේ තියෙන ස්වභාවය, ඔබටම අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන මෙන්න මේ මානසික ස්වરૂපයෙන් මං ඉවත් වෙන්න ඕන කියලා. සමහර පිරිසක් එහෙම එනවා, ඇවිල්ලා මානසික සුවතාවයක් ටිකක් ලබා ගන්නවා. ටිකක් ලැබුණට පස්සේ අර එදා වේල හරි හම්බ කරන් කර මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුගේ මනසේ තියෙන සංකල්පය මොකද්ද? ඒ අන්තම් හම්බ කරන් කාලා හිටියාම ඇති. ඉතින් හම්බ කරන් කාලා ඉන්න එයාට ඇති කියන කෙනෙකුට එයාට අමුතු දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට ජීවත් වෙන්න පුළුවන් මට්ටමට විතරක් මානසිකත්වයක් තිබුණට කමක් ඒ ඇති කියලා හිතන කෙනෙකුට බෑ. එයාට ඇති වෙන්න ඕන ධර්ම තණ්හාව. මම සංසාරෙනොත් එකඩ වෙන්න ඕන. දැන් භෞතික ධනෙ දිනු වෙනවා නම් එයාට එදා වෙලා කන්න විතරක් නෙමෙයි, එයා කල්පනා කරනවා මම දරුවන්ටත් අනාගතේ එකතු කරලා ගෙවල් දොරවල් හදලා ඉඩ කඩන් අරන් දාලා තියන්න ඕන කියලා හිතනවා. දරුවන්ගේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙන විදියට වැඩ කරන්න ඕන කියලා පරම්පරා පහකට දේවල් ප්ලෑන් කරලා හදලා යනවා. ඒ දූරදර්ශී අම්මලා තාත්තලා භෞතික ජීවිතේ නියම දර්ශනය. ඒක තමයි වෙන්න ඕන. එතකොට ලොකු ආත්ම ශක්තියක් තමා තුළ පිබිදෙනවා. මෙච්චර මම වැඩ කරන්න ඕන කියලා. ඒ වගේ තමන්ගේ මනසත් මට අද මනස් පමණක් නෙමෙයි, මට වයසට ගියාමත් මං ඔරොත්තු දෙන මනසක් මං හදාගන්නවා. වයසට ගියාට පස්සේ නෙමෙයි, මරණයෙන් පස්සෙත් මං ඔරොත්තු දෙන මනසක් හදාගන්නවා. මරණයෙන් පස්සේ නෙමෙයි, සංසාරෙම මම දුගතියට යන්නේ නැති මනසක් හදා ගන්නවා. ඇයි ඔබ දුගතියට යන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ස්වභාවය හරීම අන්තගාමි ප්‍රබල චේතනා බලවේගය. ඒ මනස ඕනම වෙලාවක උමුතු විය හැකි ආනන්තර්ය පාප කර්මයක් කිරීමට උවද. මම පුතඥයෝ වැඩි විශ්වාස කරන්නේ නැහැ. බඩේ බත් ඇදගෙන කෑවත් විශ්වාස කරන්න. ඒකට හේතුව පොළඟේ කොච්චර හීලෑවෙන් හොඳට හිටියත් එහෙම මූ එක පාට දරා ගියොත් වලිගේ පෑගුණුත් කනෝ, කෑවොත් එහෙම විස තියනවා කියලා දන්නවනේ. ඒ වගේ පුතඥයෝ පන්තලේ සභාපති වුණා විශ්වාස කරන්නේ, මොකද හේතුව? වලිගේ පෑගුණුත් කනෝ. හාමුදුරු ගොඩාක් අද දෂ්ට කරලා තියෙන සභාපතිවරු. තේරුණානේ? හරි භයානකයි. තමන්ගේ පුතා දුවා උනම් පුතඥන භාවයෙන් ඉන්නකොට හරි පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ නෝනා මහත්තයා බවා පුතඥන භාවයෙන් ඉද්දි නම් හරි පරිස්සම් වෙන්න ඕන. ඉතින් යම් කිසි කෙනෙකුට පුතඥා බන භාවයේ ඉක්ම වූ මහත්තෙක් හම්බෙලා තියෙනවා නම්, නෝන කෙනෙක් හම්බෙලා තියෙනවා නම්, ඒක මේ ලෝකේ ලබන්න බැරි කියන්න බැරි පිනක්. දැන් ඩයනා කුමරිය කසාද බැඳගත්තට වඩා වටිනවා. මොකද හේතුව? ඩයනා කුමරියත් හරි චපල වෙනවනේ නේද? හෙදියාම. ඉතින් ඒ නිසා ඒ තරම් වටින හිතක් ඒ හිත. හේතුව පාපයෙන් අන්තයට නොයන සිතක් මොන තරම් භාග්‍යවන්තද? මතරම් භාග්‍යවන්තද? ඉතින් මේ ධර්මය ලෝකයාටම දෙනවා මිසක් අපේ දේශපාලන මහතුරුත් අවිද්‍යාවට මිත්‍යා දෘෂ්ටියට රුකුල් දෙන්න නෙමෙයි තියෙන්නේ. සද්ධර්මයට රුකුල් දීලා ඒ අයත් සද්ධර්මය තුල පිහිටවනවා මිස අර ඒගොල්ලෝ තව තවත් අන්තගාමි දේවල් වලට පත් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. යම්කිසි ජන කොට්ටාසයකට සලකනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට අන්තගාමී වෙන්න ත්‍රස්තවාදීන් වෙන්න උදව් කරන එක නෙමෙයි. ඒගොල්ලෝ සියලුම ප්‍රජාතාන්ත්‍රික වාදීත්වයට එකතු කරගන්න එක. අද ඒක තේරුම් අරගෙන නැහැ. ඒක ත්‍රස්තවාදීයි තින් දෙන්න යනවා. එතකොට ඒ රටක් හදන්න බෑ. එතකොට මිත්‍යා දෘෂ්ටිකයි තින් ලබා දෙනවා. ඒක ආගමික අයිතියක් කියලා. එතකොට ලෝකයක් හදන්න බෑ. ලෝකයේ තුල පවත්වන්න ඕන දැහැමි ධර්මයක්. ඒකටයි රුකුල් දෙන්න ඕනේ. එහෙම නැතුව මිත්‍යා දෘෂ්ටියන් වලට රුකුල් දුන්නොත් මේ දේශපාලකයොත් ඒ උපාසකම්මල තොක්කෝම යන අපාය. මොකද හේතුව මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවට වැඩිය මිත්‍යා දෘෂ්ටියට රුකුල් දීමේ පාපය බරපතලයි. ඒකයි ස්වභාවය. ඒ නිසා අපි දන්න ගොඩාක් මැතිඅමතුරු ඉන්නවා ජීවත් වෙලා ඉන්නකන් ලොකු ගරු ගැඹීරව හිටියා. මලාට පස්සේ අපි දන්නවා මලයක් වෙලා. නම් වලින් කියන්න පුළුවන් ඒගොල්ලෝගේ පවුල් පවුල් වල අය දන්නවා. ඇමතිතුමාලගේ පවුල් වල අය දන්නවා තමන්ගේ තාත්තට මොකද වුනේ කොහෙද ඉන්නේ. ඊට පස්සේ තමයි තොවිල් නටන්නේ, ඩම්පින්ග්ම් කරන්නේ, පූජාවල් දෙන්නේ, පහම්පත්තු කරන්නේ තාත්තා තමන්ගේ මුදෝ ගන්න. හේතුව මනස දූෂ්‍යයි. බලයෙන් අඳ වුණාට පස්සේ හාමුදුරුව වැදගත් නැහැ. බලයෙන් අඳ වුණාට පස්සේ ධර්මයේ වැදගත් නැහැ. එයාගේ බලය පදනම් කරගෙන විතරයි කල්පනා කරන්නේ. එතනින් බොහෝ පව් කරගන්නවා. ඒ தත්ත්වයේ ඒ තරමට නැති වුණාට හැම කෙනෙක්ගේම ජීවිතය තුළ තියෙනවා. ඒ ජීවත් වෙන කාලේ නුවණ නැති නිසා, දීර්ඝව බලන්නේ නැති නිසා බොහෝ මිනිසුන් කමින් බොමින් විනෝද වෙමින් පමණක් ජීවත් වෙනවා. අරව එපයි කියන එක නෙමෙයි කියන්නේ. ධර්මයේ තමන්ගේ ජීවිතේ කොටසක් කරගෙන ප්‍රමුඛතාවයේ දවසින් දවස දෙන්න බලන්න. ධර්මයේ අවබෝධ කරගත්ත හැම කෙනෙක්ගේම ජීවිතේ මම දැක්ක එක ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ හැම දෙයකටම වඩා ධර්ම අවබෝධය කරගත යුතුයි කියන දෙයට ප්‍රමුඛතාවය දුන්නා. ඒ කියන්නේ ගතින් ඇවිල්ලා මෙතන පුටුවේ වාඩි වෙලා හිටියයි කියන එක නෙමෙයි. ඒගොල්ලෝ හිතින් හැම වෙලාවකම ධර්මය අවබෝධ කරගන්න මහන්සි වුණා. ඒකයි තියෙන දේ. එහෙම නැත්නම් ඉතින් හිතන්න පුළුවන් මේ හැම වැඩසටහනකටම හැම තැනම ගිහිල්ලා වාඩි වෙලා හිටියාම වැඩේ හරියයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ධර්මය හැබැයි අහන්න ඕන. සජීවීව අහන්නම ඕන. සජීවීව අහන විට තමන්ට ලැබෙන ලොකු අත්දැකීමක් උදව්වක්. එපමණක් නොවේ ඒ සමග තමන් පැවැත්ම තුල ධර්මයේ ගොඩ නගා ගන්න ඕන. ධර්මයේ සොයා යනවයි කියන එකට කම්මැලි කමක් ඇති වෙන්නේ නැහැ. ඒක ධනෙ හොයාගෙන යනවටත් වැඩිය ආස්වාදනීය දෙයක් හොයන. මොකද මේ ඔබ හොයාගෙන යන්නේ සැප. නිවන් සැප. මේ ලෝකේ තිබුණු උත්තරම සැපයක් මේ හොයාගෙන ගියේ බුදුහාමුදුරුව. දුක නෙමෙයි. මේ විඳලා බැලුවා, නලඟනන්ගේ රැඟුම් බැලුවා, බොහොම හොඳ යෞවන ජීවිතයක් ගත කළා. ඊට වඩා මට සැපක් ඕන. මේව හරි වේදනාකාරී දුක්ඛිත තත්ත්වයන්. මේ ලෝකේ භෞතික ලෝකේ, වේදනාත්මක ලෝකේ, සම්මත ලෝකේ යුද ගස්ඨන, ලෝභ, ද්වේෂ, මෝහ, වෛර, රාග, මද, මාන මේ දේවල් දුක. මට මීට වඩා සෞම්‍යෝ, නිදහස්සෝ, සැනසෙල්ලක් අවශ්‍යයි. බලන්න හැම මොහොතකම ඔබේ මනස කරත්තයක් ඇදගෙන යන ගුණෙක් වගේ තමන්ට දැනෙන්නේ නැද්ද කියලා? තමන්ගේ හිත ඇදගෙන යන එක තමන්ට මොන තරම් පීඩාකාරීද, දුක්ඛදායකයිද කියලා බලන්න. රහතන් වහන්සේගේ, මාර්ගඵලලාභීන් වහන්සේගේ ස්වභාවයේ සෙවණැල්ල පස්සෙන් එනවා වගේ. සෙවණැල්ල වේදනාවක් දෙනවද ඔබට? නෑ. හැබැයි කරත්තය ඇදගෙන යනවා වගේ තමයි පුතඥයා. හිත තුල පිහිටි කෙනා, හිත මගේ කියලා ගත්ත කෙනා, මගේ ආත්මයයි කියලා ගත්ත කෙනා, මොන දෙයියෝ යද්දත් මොන පූජා පැවැත්තුවත් මොන යාඥාවල් කළත් අර දුක හැම මිනිස්සෙකුටම දැනෙනවා. ඉතින් මේ ආගම් මාරු කරන්න කියන කතාව නෙමෙයි, තමන්ගේ ආගම ලේබලයක් හැටියට ඔහේ තියාගන්න, පිළිවෙත් ඔහේ තියාගන්න. ඔබ උසස් චින්තකයේ දර්ශකයෙක් වෙන ආධ්‍යාත්මිකව. ඒකට ආගමක් නැහැ. සත්‍යයට ආගමක් නැහැ. දැන් තියෙනවද මේ අපේ දොස්තර මහත්තුරුත් මෙතන ඉන්නෝනේ බණහන, මේ මුස්ලිම් අයට දෙන බෙහෙත් කියලා වෙනම බෙහෙත් තියෙනවද? මේක කතෝලික අයට කියලා දෙන්න වෙනම බෙහෙත් තියෙනවද? නෑ. හෙම්බිරි සාම කිව්වොත් හෙම්බිරි සාමට කටිකයි. උණ කිව්වොත් මේ උනේ වර්ගයට මේ මේක බෞද්ධ උණක් හැදලා තියෙන කියලා එහෙම බෙහෙතක් දෙන්න නෑ. ඉතින් අර ඒ ඖෂධයක් වගේම තමයි භාවනාවත් ධර්මය. එහෙමනම් ධර්මෙත් නැහැ. මේක බුද්ධාගමේ කෙනාට හැදිච්ච ලෙඩේ, මේක කතෝලික කෙනාට, මේක මුස්ලිම් කෙනාට හැදිච්ච ලෙඩේ කියලා එකක් නැහැ. මේ අපි ඔක්කොම එක සමානයි කියලා අපි අර මේ සමහර දේශපාලකයෝ කතා කරන විදිහේ මිත්‍යා දෘෂ්ටිකයන්ට මිත්‍යා දෘෂ්ටිකයි තින්, සම්මා දිට්ඨිකයන්ට සම්මා දිට්ඨිකයි තින් කරන්න යන්න දෙන්න එපා. එහෙම කරොත් මේ මිනිස්සේ හරිම හරි මෝඩ මිනිස්සේ. ඒ වුණානේ මිත්‍යා දෘෂ්ටිකයන්ට මිත්‍යා දෘෂ්ටිකයි තිනුත් තියෙන්න ඕනේ, සම්මා දිට්ඨිකයන්ට සම්මා දිට්ඨිකයි තිනුත් තියෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ නිසා බලන්න මේ රාජ්‍ය තන්ත්‍රයේ මොන මිනිස්සු කොච්චර දුර්වලද කියලා කියනවනම්, අඩුම තරමේ මේ මිනිස්සුන්ව සොහොන් පිට්ටෙන් ඉදවත් සමග කරන්න හැකියාවක් නැහැ. තේරෙනානේ? ඒක රාජ්‍යංශේ කරන්නේ. බෞද්ධ සොහොන් පිට්ටෙන්න, කතෝලික සොහොන් පිට්ටෙන්න, ඈ මුස්ලිම් සොහොන් පිට්ටෙන්න. අඩුම තරමේ මේ රටේ මිනිස්සු, මම හිතනවා මේ රජයේකට හැකියාවක් තියෙනවා නම් සොහොන් පිට්ටෙන් නිදිවත් සමගි කරවන්න. ඒ ජීවත් වෙලා හින්නකම් ඕනේ. සොහොන් පිට්ටෙන් නිදි සමගි කරවන්න. ඒ හොඳටම ඇති. ඒකවත් කරන්න දර්ශනයක් තියෙන්න ඕනේ. ඉතින් මේ බණ ටිකක් අහනවා නම් ඒ මිනිස්සුන්ගේ ප්‍රඥාව උදා වෙලා ලෝකේ කොතනින්ද ගොඩනගන්න ඕන කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා මේ මනස එකයි. සියලු දෙනාගේම මනස එකයි. ඈ ඒ සියලු දෙනාම මේ ධර්මයේ විසඳුමයි ලබන්න ඕන. එහෙම නැත්නම් ආගමික ජාතික වාර්ගික විසඳුමක් නෙමෙයි දෙන්න ඕන. සත්‍යයේ විසඳුම. සත්‍යයේ විසඳුම, ධර්මයේ විසඳුම ලබා ගන්න ඕන. ඒ ධර්මයේ ඖෂධ වගේ හැමෝටම එකයි. ලෙඩේ හැටියට ඒ බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත ආගමික වශයෙන් බෙදෙන්නේ නැහැ, ජාතික වාර්ගික වශයෙන් බෙදෙන්නේ නැහැ. බලන්න තනිකර දෘෂ්ටිනේ. දෘෂ්ටිවලට උදව් කිරීමෙන් ජාතිවාද වැඩි වෙනවද, ආගම්වාද වැඩි වෙනවද, අඩු වෙනවද? වැඩි වෙනවා. දැන් මේ මෑතක මේ පේන තියෙන තත්ත්වයක් තමයි ජාතිවාදයට ඒ අය උදව් කරන්නේ. ජාතිවාදී හොඳ නැහැ කියලා, වර්ගවාදී හොඳ නැහැ කියේකේ වර්ගවාදීත්වයට උදව් කරනවා. ඒකෙන් අවසාන වෙන්නේ මොකද්ද? යුද්ධ ප්‍රශ්න හට ගන්නවා. එහෙම නැතුව ඉස්සර ටිකක් පොඩ්ඩක් පවත්වගෙන ආවා ප්‍රජාතාන්ත්‍රිකවාදීත්වයකට, එහෙම අරගෙන හැමෝම ගොනු කරගෙන රටක් හැටියට. ජාතිවාදීත්වයට, ආගම්වාදීත්වයට නෙමෙයි උදව්ව තිබුණේ. ඉතින් ලෝකේ මිනිසුන් එතනින් මනුෂ්‍යත්වයෙන් අවදි වෙන්න ඕන. මනුෂ්‍යත්වයකින් තොර ලේබල් ආගමක්, ලේබල් ජාතියක් සැනසීම උදා කරවන්නේ නැත. ඉතින් ඒ නිසා මනුෂ්‍යත්වය සොයන්න, සැනසීම සොයන්න, සැනසීම කියන වචනය හැමෝටම අවශ්‍ය දෙයක්, පොදු දෙයක්. ඒක ආගමික දෙයක් නෙමෙයි. ඔබ සැනසීම හොයාගෙන යන්න. දැන් මේ ඇත්ත ඇවිල්ලා හොයන පරමාර්ථ සැනසීම, එහෙම එකක් නැහැ. සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයෙන් ලෙන නිවන, එහෙම එකක් නැහැ. අර හාමුදුරුවෝ ලබා දෙන නිවන, ඥානানন্দ හාමුදුරුවන්ගේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන, එහෙම එකක් නැහැ. ඈ සුමංගල හාමුදුරුවන්ගේ නිවන, සෝම හාමුදුරුවන්ගේ නිවන, ආනන්ද හාමුදුරුවන්ගේ නිවන කියලා එහෙම එකක් නැහැ. සැනසීම සෝවාන්. සැනසීම ඇත්තේ කොහෙද? ඔබ අවධානයට යොමු නොකරන ප්‍රදේශයක. මදිද ඔබට සැනසීම සොයන ওই මාර්ගෝපදේශය? ඔබ අවධානයට යොමු නොකළ ප්‍රදේශයක ඔබේ සැනසීම තිබෙන්නේ. ඔබේ අවධානයට ලෙහෙසින් යොමු නොවන ප්‍රදේශයක ඔබේ නිවන තියෙන. දැන් බලන්න, මතක් කළාම මේ ඇහි පිහාටෝ කියලා ඔබට මේ මේ මේ ආශ්‍රිතව පොඩ්ඩක් කල්පනාවට එන්නත් ඇත්තේ මේ මතක් කිරීමත් එක්ක. එහෙම නේද? තමන්ගේ මේ ඇසේ මුල, මේ ඇස ඇස වට ඇහි පිහාට ඇත්තටම එහෙම දෙයක් තියෙනවද කියලා අමතක වෙලා නේද තිබුණේ? නේද? දැන් ඇහැ වටේ කළු තියෙන සමහර අය ඔක පේන්නේ නැනේ. නේද? කණ්ණාඩියකින් බලන මොහොතකදී විසක් ඇහැවට කළුයි කියලා කාටවත් පේන්නේ නැහැ. ඇහි තියෙන ස්වභාවයනුත් පේන්නේ නැහැ. ඒක හොඳින් ඇහැ පරීක්ෂා කරන්න ඕන කර්ණාලේකේ. එයිස ධර්මයේ කැඩපතක් කරගන්න, තමන් දෙස තමන් බලන්න, තමන්ගේ අවධානයට යොමු නොවන මනසේ කොටස් තියෙනවා. ඒ කොටස් වලට තමන් අවධානය යොමු කරන්න. අපේ බෞද්ධයයට ප්‍රශ්න අහන්න කියලා මට අවස්ථාව දෙන්න හිතෙන්නේ නැති මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව මේ නිවීම කියන එක බොහෝම පසකට දාලා තියෙන, ඈතට දාලා තියෙන. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් අහන්නවත් පෙළඹෙන්න මනසක් හදාගෙන නැහැ. ඔවුන්ට අහන්න කිව්වාම ඔවුන් අහන්නේ හාල් මැස්සෝ කෑවොත් වැඩිද පවුද, බලය කෑවොත් වැඩිද පවුද කියලා අහනවා. දැන් ඉතින් ඕකට උත්තරයක් දෙන්න, ඇත්තෙම හාල් මැස්සු කෑවොද්ද වැඩිපව් බලියෙක් කෑවොද්ද? ඒක තර්කයක් තියෙනවා. හාල් මැස්සු කෑවොත් 25 30ක් විතර කනවා. බලියෙක් කෑවොත් මුළු පවුලම එකයි නෙගන්නේ. නෑ, හරි ප්‍රශ්නයක් නේද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්න නිසා තමයි ඔය හාල් මැස්සු කෑවම වැඩිපව්ද, බලය කෑම වැඩිපව්ද කියලා අහන්නේ. දුර්වලක බුදුහාමුදුරුවෝ මේ හාල් මැස්සු ගන්නට බලියෝ ගන්නට පව් හදලා නැහැ. චේතනා හම්බික්කවේ කම්මම් වදානි. සමහර වෙලාවට හාල් මැස්සෙන් නෙවෙයි මැස්සෙක් මරණ පාපය ප්‍රබල වෙන්න පුළුවන්. අලියෙක් මරණටත් වැඩිය සමහර වෙලාවල් වලට. ඒක තමන්ගේ චේතනාව පිහිටන විදිය, චේතනා සහගතව පිහිටන විදිය, තමන්ගේ මතකයට ඒ දේ ඇතුල් වෙන විදිය. මම දන්න එක්තරා කෙනෙක් තමන්ගේ ඇඟ මීමැස්සෙක් කෑවා කියලා, ඒ මීමැස්ස ඇලුනහම ඒ පිහාටු දෙකෙන් අල්ලගෙන ඒ මීමැස්සගේ කකුල් ටික ඔක්කොම ගලවලා. ඒ තැනත්ත කියනවා මට සතියක් යන් ගියේ නැහැලු, මගේ කකුල් දෙකම කඩලා ගියා කිව්වා. ඈ කකුල දෙකට ගැටුණා කිව්වද? දඩාස් ගාලා අරුණී මැස්ස කඩපු ඒ සම්පූර්ණ ඇත්ත, සම්පූර්ණ ඇත්ත. එහෙම දෙයක් තියෙනවා, කර්ම විපාක තියෙනවා. මටත් පල දීලා තියෙන එහෙම කර්ම විපාකයක්. පොඩි කාලේ ළමෙක් කුරුල්ලෙකුට විදලා මමත් ඒ පාරේ යනකොට කොහොම කුරුල්ලෙක් පාර දිගේ දූගෙන දූගෙන දූගෙන ආව, ඇවිල්ලා රිංගුව කැලේට. අර ළමයාත් ආව කැටි පොලිත් අරගෙන දූගෙන පාරේ ඉස්සරහට. මගෙන් ඇහුවා, කොහොම මෙතනින් දැන් කුරුල්ලෙක් ගියාද කියලා. ඇවිදගෙන මේ වළනකොට උඩ යන කුරුල්ලට තියලා කුරුල්ල බිම වැටිලා උඩ පියාම ඉන්න බැරුව බිම දුවනවා. මං කිව්වා, කොහොම මෙතනින් ගියා? මෙන්න මේ පැත්තට ගියේ කිව්වා. මග පෙන්නවා. පෙන්නලා මේ ළමයාත් එක්ක මේ කුරුල්ල හොයන මාත් එකතු වුණා. එකතු වුණා මේ පූජ්‍යලා කර වැඩි. මං පෙන්නුවා අන්නන්නන්නට බැද්ද කොට අස්සේ කුරුල්ල ඉන්නවා කියලා. අර මිනිස්සයා තිබ්බනේ අර කුරුල්ලට ඔළුවට දඩාවන් ගන්න තිබ්බකම අර කුරුළු ගැටිය මලන. ඔය පොඩි කාලේ කොල්ලු ගැටව කරන ඒවා, ගම්පලාත් වල ගැටි බෝලයක් හදාගෙන පොඩි කුරුල්ලන්ට මේ වීදිනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මගෙන් මගේ කවුන්ට් එකටත් වැටුණා ඒක. අර මිනිස්සයා ඒකනේ මට අදාළ එකක් නෙමෙයි. මං ආතප්පාසක් දන්නෙත් නෑ මේ මිනිස්සයා මරන්න හොයනවද දන්නෙත් නැහැ, ඇති කරන්න හොයනවද දන්නෙත් නැහැ, මම ওই සිද්ධියක් දන්නේ නැහැ. මම නිකන් අර හක යන එකකට මැදිහත් වුණා. මම අර මනුස්සයා අර උඩ තිබ්බා, මම පෙන්නුවා. ඇයි මම පෙන්නුවනේ කිහිල්ලා? මගේ account එකට වැටලා මටත් ඒ වගේම මේ කර්ම විපාකයක් ඇති වුණා. මේ ඔළුවට ඇවිල්ලා මේ මේ ට්‍රැක්ටරයක් හැප්පිලා දාපොඩෙන් මේ සෙත්ත පෝච්චි වෙනවා එදාම. ඉතින් කොහොම හරි ඒ භාගයකට මේ පුණ්‍ය බලය වැඩි. එතන පාප බලයක් තිබ්බට පුණ්‍ය බලය වැඩි. පුණ්‍ය බලයෙන් ඒක ආරක්ෂා වුණා. නමුත් යම් කිසි ප්‍රමාණයක් දුන්නා. එතන තිබ්බනේ හරි මෙන්න මෙතනත් ඔයාට මෙන්න මේ ටික account එක කියලා. දැන් දඩ ගහනවා වුණා උනත් එහෙමනේ. දැන් ගොඩාක් සල්ලි තියෙන කෙනෙකුට ලක්ෂයක දඩයක් ගැහුවම එයාට ඒක දැනෙනවද? දැනෙන්නේ නැහැ. එයා ගැව්වා. ආ හැබැයි යම් ප්‍රමාණයක් එයාට ඒක දැනෙනවා. නමුත් ගොඩාක් දුප්පත් කෙනෙකුට ලක්ෂයක දඩයක් ගැහුවොත් සාමාන්‍ය මනුස්සට ගෙවා ගන්න බෑ. මනුස්සය හිරේ යනවා ඒකට. තේරෙනානේ? අන්න පුණ්‍ය බලයේ ස්වභාවය. තමන්ගේ පුණ්‍ය බලය වැඩි නම් ටිකක් ඒක අඩුවෙන් දැනෙන්නේ. පුණ්‍ය බලය නැත්තම් අරක සම්පූර්ණ ප්‍රබල විදියට යාට විපාක දීලා එයාව සිරගත වෙනවා. එහෙම නැත්තම් මරණයට පත් වෙනවා. පිනත් හරියට සල්ලි වගේ තමයි. account එක හොඳට තියෙන්න ඕන. පින් රස් කරන්න හැම තිස්සෙම තමන්ගේ පිනක් රස් කරගන්න ලැබුණොත් පිනක් රස් කරගන්න. පිනක් නැති වෙනකොට හිතේ ලොකු පාළුවක් දැනෙනවා. පිනක් හිතේ තියෙන්න ඕන. පින කියන්නේ හිතේ සතුට ප්‍රසාදය ඇති වෙන්න ඕන. යහපතක් යහපත් චේතනාවෙන් කිරීමෙන් තුළ තමයි පිනක් ඇති වෙන්නේ. යහපත් ආශිර්වාදයක් යහපත් කෙනෙක්ගෙන් ලෝකෙ ලැබෙනකොට තමයි පිනක් ඇති වෙන්නේ. කුහක මිනිස්සෙකුට උදව් කරාට නම් කවදාම පිනක් හම්බෙන්නේ නැහැ. කටවහක් ඇසුරත් හම්බෙන්නේ. ඒ නිසා පිනක් සිද්ධ වෙන්න ධාර්මික උදව්වක් කරන්න ඕන. ධාර්මික ආකාරයෙන් වෙන්න ඕන. ඒකයි වෙන්නේ. දැන් සමහර අය එකතු වෙලා පින් සිද්ධ වෙන්න කියලා මේ අල්ලපු ගෙදර මහත්තයර හොඳට පොවල යවනෝ ගෙදර. පින් සිද්ධ වෙනවද? පින් සිද්ධ වෙනවනේ. අර ගෙදර ඉන්න ගෑනු මනුස්සයා දෙස් තියන මූට පොවපු එකාට හේන ගහපී කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක සාපයක් බවට පත් වෙනවා. ඒ නිසා බණ පොතක් දෙන්න. දීලා කිව්වොත් එම කෑ අනේ දැන් අපේ මාන්තේ බණ අහනවා, බණ පොත් කියවනවා. මේ බණ පොත දුන්නු කෙනා මොන තරම් හොඳ කෙනෙක්ද? දැන් හොඳයි කියලා දෙන. ඒ නිසා පිනක් සිද්ධ වෙන්නේ යහපත තුලින්. හොඳ දේ තුලින්. ඈ? ධර්මයේ තුලින් සද්ධර්මයේ දෙන්න ඕන. නිවෙන ධර්මයේ දෙන්න ඕන. හිතේ ලෝභය දුරු වෙන ධර්මයේ දෙන්න ඕන. ద్వේෂය දුරු වෙන ධර්මයේ කොතන වුණත් කමන්නේ. මොන ආගමික කණ්ඩායමේ පූජකෙක් වේවා, පූසාරි කෙනෙක් වේවා, මෞලලිතුමෙක් වේවා, ලෝභය දුරු කරන, ద్వේෂය දුරු කරන, මෝහය මේ ඔක්කොම එකට වෙන්නත් ඕන. මේ එක වෙන වෙනම ගන්න බෑ. දැන් මේ ලෝභ, ద్వේෂ, මෝහ කියලා කිව්වහම මේ කරුණු තුනක් නෙමෙයි. අර වචන තුනකට බෙදලා කිව්වට ඒක හරියට gediyeක පොත්තයි මදෙයි ඒක මේ තියෙන ඇටයි වගේ මේ දෙයක් එක gediyak. ලෝභ, ద్వේෂ, මෝහ මෙන්න මේ කියන කරුණු තුන දුරු වෙන්න, ෂය වෙන්න, දිය වෙන්න යම්කිසි කෙනෙක් කතා කරනවා නම් අන්න ඒ කතාවට කියනවා සද්ධර්මය කියලා. ඒක මෞලලිතුමෙක් කිව්වත් සද්ධර්මය, පියතුමෙක් කිව්වත් ඒක සද්ධර්මය. ඒක හාමුදුරු කෙනෙක් කිව්වත් සද්ධර්මය. යම්කිසි කෙනෙක් මිනිස්සු රැස් කළා, මිනිස්සුන්ගේ හිතේ ජාතියක් කෙරෙහි, වර්ගයක් කෙරෙහි, අන්තවාදීව එක්තරා පුජ්‍යල කණ්ඩායමක් කෙරෙහි ලෝභ, ద్వේෂ, මෝහ ඇති කරගන්නවා නම්, ඇති කරවනවා නම් ඒක අසද්ධර්මයක්. ඒක මහා ප්‍රචණ්ඩ දේශනාවක්. ඒ වගේම ඔහුටද අන් අයටද අහිත පිණිස පවතින කාරණයක්. ඒක අපුණ්‍ය වූ කර්මයක්. දැන් සමහර ආගම්වල මං කියමන් අහගෙන ඉඳලා තියෙනවා. ඒ ආගම්වල කියමන්වල කියවෙනවා හරි අවාසනාවන්තයි මුස්ලිම් කෙනෙකුට වෛර නොකරයි, ක්‍රෝධ නොකරයි, ඊර්ෂ්‍යා නොකරයි. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අනිත් කෙනාට ගලන්න කමක් නැහැ. ඒක අතකින් බලනකොට අපේ පැත්ත හොඳයි නේද? සියලු සත්වයෝ සූපත් වේවා. ඒක මේ සියලු සත්වයෝ සූපත් වේවා කියුවහම ඒක අපි තේරුම් කරගන්න ඕන. සුවපත් වෙනවයි කියන්නේ මොකෙන්ද සුවපත් වෙන්නේ? කායිකව නෙමෙයි, ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සුවපත් වේවා. ඈ සීලම ලෝකේ ඉන්න ආගමිකයෝ, වාර්ගිකයෝ, ජාතිකයෝ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොර වේවා. එහෙම නැත්නම් ඕන් කරගෙන යන වැඩ ටික කිරීගෙන යන සාර්ථක වේවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ අරමස්කඩ කාර්යයත් නිදුක් වෙත්වා, නිරෝගීත්ව සුවපත් වේවා, නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් අරමස්කඩේ පවත්වා ගන්නත්. ඈ ඒව නැත්තම් මේ තස්සවාදී නායකයන්ටත් ආ ඒක බොහොම හොඳින් කරගෙන යත්වා කියන එක නෙමෙයි. ඔවුන්ගේ ලෝභය, ద్వේෂය, මෝහය සුව වේවා. ලෙඩනේ සම්මේ සත්තා භවන්තු සුඛිතත්වා, සියලු සත්වයෝ භවයෙන් නිදහස් වේවා. මේ භව රෝගය තියෙනවා, මේ හැමෝටම මේ තියෙනවනේ. ඔබේ හිතේ නැද්ද භව රෝගේ? මොකද්ද භව රෝගේ? ලෝභ, දේශ, මෝහ. ඔය භව රෝගේ වේදනාකාරී නැද්ද? හිතට දුක නැද්ද? පීඩා නැද්ද? පීඩායි. භව රෝගේ දුරු කරන්න. භව රෝගේ දුරු කරන්න. වෛර කිරීම නෙමෙයි. වෛර කිරීම නෙමෙයි. ධර්මයේ පුබුදවා ගත්ත කෙනෙක්ගේ හදවතේ තියෙන ආදරය. නමුත් අපේ සමාජයේ නම් ආදරය තහනම්. වෛරය ඕකේ. තමන්ගේ නෝනට දත් දෙක හැලෙන්න පාරේ ගැහුවත් ඒක තමයි, ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මූණ ඉඹල ගියොත් එහෙම නොදකින් අරුට ඉඹින්න තැනක් නැතුව දර ඉඹල ගියේ පාර නේද? ඉතින් මම ඇත්තෙන්ම දකින්නේ තමන්ගේ නෝනගේ අතින් අල්ලගෙන යන ආදරෙන් මේ ලංකාවේ. දැන් රාගෙන් අල්ලගෙන යන, වෙලාගෙන යන කොල්ලෝ කෙල්ලෝ නම් ඉන්නවා. ආදරෙන් අල්ලගෙන යන. ඉතින් දකින්න තියනවනේ මං හරි සන්තෝෂ වෙනවා. මොකද හේතුව? ඒක හරි වටින දෙයක්නේ. ඒක හරි වටින දෙයක්. ඒකයි වැදගත්. දැන් අපිට අපේ චින්තනය තුළ යම් යම් අඩුපාඩුකම් ඇති වුණා. ඒ නිසා ඒක දෙලව අයාපත පිණිස, පිරිහීම පිණිස පැවතුණා. අපිම අපි අපේ සංවර්ධනය, අපේ දියුණුව කියන දේ අපි අඩුවෙන් දකින්න කල්පනා කළා. ඒව නැති කරගත්තා. ඉතිරි කරන එක, හරි හම්බ කරන එක වරදක් කියලා හිතලා තමන් පිරිහුණා. අනිත් කෙනා කෙරෙහිත්, දියුණු වෙන කෙනා කෙරෙහි වෛරයෙන් බලන්න, වැරද්දක් කරන පුජ්‍යලයක් කියලා බලන්න යොමු වුණා. බුද්ධ ආගමේ හැටියට වැරදි කියලා කල්පනා කළා. ලෝභය මනින්න පටන් ගත්ත භෞතික දේ තුලින්, දානය මනින්න පටන් ගත්ත භෞතික දේ තුලින්, පින් කියන ඒවා ලේබල් වලට සම්මත කරන ලද පින් කරන්න පටන් ගත්ත. පින් කියන ඒවට එහෙම සම්මත කරන්න බෑ. මේ අහවල්දී අහවල් පින මෙච්චර පින තියෙනවයි කියලා එහෙම නම් කරන්න බෑ. බුදුහාමුදුරන්ගේ දහමට අනුව බුදුහාමුදුරෝ චේතනා හම්බික්ක වේ ධම්ම කම්මම් වදාමි කියලා දේශනා කරේ. ඒ නිසා මේ ඇත්තු දන් දුන්නම් මෙච්චර පින්, හරක් දන් දුන්නම් මෙච්චර පින්, කුකුල දන් දුන්නම් මෙච්චර පින්, අටපිරිකර දුන්නම් මෙච්චර පින්, කැඳ දුන්නම් මෙච්චර පින්, පොල් තෙල් දුන්නම් මෙච්චර පින්, පහනක් දුන්නම් මෙච්චර පින් කියලා හදන්න බෑ. ඒක හරි මෝඩ කතාවක්. ඈ අඥාන දෙයක් ඒක. එහෙනම් ලබන්නන්ගේ අග්‍රලාභී වෙන්නේ කොහොමද? වමනේ ටිකක් දුන්නහම සීවිලි මහරහතන් වහන්සේ. ඒ නිසා චේතනාව අනුවයි කර්මය මේ සැකසෙන්නේ කියන කාරණේ ප්‍රබලව බොහොම ගැඹුරින් සංවේදීව තේරුම් අරගන්න. එවිටයි ඒකේ ලොකු පිනක් තමන්ට ඇති කරගන්න හැකියාව තියෙන්නේ. දෙන දෙයට අනුව විපාක, තමන් කරන චේතනාවට අනුව විපාක සැලසෙනවා. ඒක තමන්ගේ සිත පිහිටවන විදියට, මහත්ඵල විදියට. දැන් චේතනාව බලපවත්වනෝ පිම්පව් කරන්න. නිවන් දකින්න චේතනාව බලපවත්වන්නේ නැත. ඒක සුවිශේෂී කාරණයක්. පින් කරන්න චේතනාව බලපවත්වනවා. දැන් පින තියෙන ඕන ජීවිතේ. නමුත් නිවන් දකින්නේ අපි ඒ එකතු කරගත්ත පින් ටිකයි පව් ටිකයි පොඩ්ඩක් පැත්තකින් තියලා. පැත්තකින් තිබ්බා කියලා කියන්නේ ඒක පැත්තකින් තිබ්බහම ඒක අත්හැරලම දාන්නේ වයි කියන එක නෙමෙයි. චේතනාව බලපවත්වන්නේ නැහැ නිවන් දකින්න. චේතනාවකින් කරන්න පුළුවන් පින්පව් නිවන් දකින්න බෑ චේතනාවෙන්. චේතනාවට තමයි රැස් වෙන්නේ සංකල්ප. ඒ කියන්නේ චේතනාව කියන්නේ දැන් ගමනක් යනකොට අපි අහන කුමන පදනමකින්ද මේ ගමන යන්නේ කියලා. අන්න ඒ වගේ පදනම කාර්යයක් කරනකොට කුමන පදනමකින්ද ඒක කරන්නේ කියලා අහනවා. අන්න ඒ පදනමට තමයි චේතනාව කියලා කියන්නේ. ඒක අපි තේරුම් කරගන්නවා. දැන් ණයක් දෙනකොට මිනිස්සෙකුට කුමන පදනමකින්ද? එක එක පදනම් තියෙනවා. සමහර අයට තියෙනවා පොලිය සල් ගැනීමේ පදනම. සමහර අයට තියෙන හිතවත්කම රැක ගැනීම පදනම. සමහර අයට තියෙන ඥාතිත්වය පදනම. ආදී වශයෙන් මිනිස්සුෙකුට පදනම් ඕන තරම් හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ පසුබිමින් අඩිතාලමක් සැකසෙනවා. ඒකට කියන පදනම. ති ලෝකයේ පව්පින් කරනවායි කියනකට වැඩි දෙයක් තමයි නිවන් දකින්නවායි කියන්නේ. නිවන් දකිනකොට පව්පින් දෙකම නසල නිවන් දකින්න ඕන. එතකොට පව්පින් දෙක නැසුවාම අපිට පවුනොත් නැති වෙලා පිනුත් නැති වෙලා මොකක්වත් නැති වෙලා යනවද කියන ප්‍රශ්නයක් එයාට ඇති වෙන්න පුළුවන්. නෑ, එහෙම නැහැ. එයා ඒ වෙනි ස්වභාවයේ මානසිකත්වයන් දෙකකට හසු වෙන්නේ නැහැ කියන එක. කරපු දේවල් ටික එහෙම පසුබිමින් තියෙනවා. මේ පින් වලින් ලැබෙන ආනිසංස බලයක් තියෙනවානේ. ඒ ආනිසංස බලය මහා මේරු පර්වතේ වගේ කියලා හිතමුකෝ. හිමාල පර්වතේ පහුගිය ආසේ අර හෙලුණේ ඔන්න ඔකට තමයි මහා මේරු පර්වතේ කියන්නේ. ඒ බොරු ලෝකේ තියෙන උසුම කන්ද කියලා මේ ළඟදී හොයාගත්තේ මේ පහුගිය කාලේ ඔය සියවස් කීපයකට කලින් හොයාගත්ත කියලා නම් කළාට මහා මේරු පර්වතය කියලා. මහා මෙර කියන වචනේ ලොකුම පර්වතය කියන එක අපි කතා කරානේ බුදුදහමේ නිතරම කතා කරා. මහා මෙර ලෝකේ තියෙන ලොකුම කන්ද. අයි දෙකක් නැහැ. මහා මේරු පර්වතය ලෝකේ තියෙන මහාම ලොකුම පර්වතේ මෙයයි කියලා ඒක නම් කරලා ඉවරයි ඒ කාලෙම. එච්චර ලොකු එකක් ලෝකෙ තවත් නැහැ කියලා. ඒ වගේ ලොකු උනත් තමන්ගේ පින. පින තුනේ අර ධර්මයෙන් ලැබෙන ඒ ලෝකෝත්තර කුසලයෙන් මාර්ගඵල අවබෝධයෙන් ලැබෙන පුණ්‍ය බලය, එහෙම නැත්නම් ලෝකෝත්තර කුසල බලය අර සියල්ලම පරයා යන සුවයක් ලැබවා දෙනවා. ඒක නිසා තමයි සක්‍ර දේවේන්ද්‍ර තනතුරටත් වඩා සක්විති රජකමටත් වැඩි වටින්නේ මොකද්ද? සෝතාපට්ටි මාර්ගඵලය. එහෙනම් සෝතාපට්ටි මාර්ගඵලයේ ලැබූ හාමුදුරු කෙනෙකුට වඳිනවා කියලා කියන්නේ, පුද සත්කාර කරනවා කියලා කියන්නේ, දානයක් දෙනවා කියලා කියන්නේ පොඩි පහේ දෙයක්ද? පොඩි පහේ දෙයක් නේ. සක්‍ර දේවේන්ද්‍රය හම්බුණාට වඩා වටින දෙයක්. බුදුරජාණන් වහන්සේට වඳිනවා, නමස්කාර කරනවා, මල් පහන් පූජා කරනවා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයට වඩා වටින දෙයක්. සක්‍ර දේවේන්ද්‍රය හම් වෙන්න කොච්චර අමාරුවද? අපේ රටේ ජනාධිපති කෙනෙක් හම් වෙන්න තියෙන අමාරුව බැලුවා. ඈ ඒ නිසා ඒ අපි ඒ විදිහට කල්පනා කරලා ඒකේ තියෙන අගේත ඒ වගේම Tamanට ඒ தත්වෙටපත් වෙන්නේ නැත්තම් Tamanට ඒ தත්වෙටපත් වෙන්නේ නැත්තම් Taman මේ ලෝකේ ඉන්න මොනතරම් දුර්ලභ මිනිස්යෙක්ද මේ දුක් බහුල ලෝකයෙන් අවම දුක් තියෙන මිනිස්යෙක් බවට පත් වෙන්න ලැබීම මොනතරම් භාග්‍යවන්ත කාර්යයක්ද ධර්මයේ ස්වාගන යද්දී සමාගි ජීවිතයේ තෙන්ට පරිවර්තනය වෙනවා ස්වාගන යන්න ඕන අර විෂයවන ධාරාවක් ඔස්සේම නෙමේ විෂය නොවන ධාරාවක් තුල ධර්මයේ තියෙන්නේ විෂය නොවන ධාරාවල් අත්හරින්න ඕනේ කියන අදහසට යන්න එපා කරන්න බැරි වැඩ නොකර හිඳපන් කොළුවෝ කියලානේ අපිට කිව්වේ දැන් ඒක වෙනස් කරලා කරන්න බැරි වැඩ කරන්න උත්සාහ කරපන් කොළුවෝ කියලා තමයි කියන්නේ. නොතේරෙන දේවල් තේරුම් ගන්න එපා ඈ. ඒ බැරි පැත්තට අපි සපෝට් එක දීලා තියෙන වැඩි ඈ. බැරි දේ හැකි වේද දත් මිටි කෑවාට කියලා කියන දත් මිටි කාල හරි කමන්නේ මේක කරගන්න. ඈ බැරි දේ හැකි වේද දත් මිටි කෑවාට කියලා. ඉතින් අපි අධෛර්යමත් කරන්න හොඳ නැහැ. මහන්සි වෙන්න ඕන. දැන් ධර්මයේ තියෙනවා තමන්ට තියෙන ලබා ගන්න මතක තියා ගන්න ඔබ සොයන්නේ ලෝකේ ඔබ ජීවත් වෙන ලෝකේ නිවන ඔබ ජීවත් වෙන ලෝකේවත් ඔබ සොයන ලෝකේවත් පේන ලෝකේවත් නෑ ඔබේ අවධානයට යොමු නොවන ප්‍රදේශයකට ඔබ අවධානය යොමු කරගන්න කල්පනා කරන මොහොතේ ඔබට ඒ දේ පහළ වෙන්නේ ඇසින් නිවන් දකින්න බෑ ඇස ඉක්මවී බිය යුතුයි කනින් නිවන් ධර්මය අහන්න බෑ කන ඉක්මවී යුතුයි ඉතින් කෙනෙක් අහන්න පුළුවන් කොහමද කන ඉක්මවන්නේ හාමුදුරුවනේ මේ කම්බෙරේද කියලා කන කියලා කියන්නේ මොකද මේ කම්බෙරේට කතාවක් නෙවෙයි කන කියලා කියන්නේ වාචික ස්වરૂපයකින් අපිට ඇසෙන අපි ගන්න රසඥතාවයට ඇස ඉක්මවන්නේ කොහොමද කියලා ඇලුවම මේ මනුස්සයා ඉනිමගක් තියලා මෙහෙ යන්න බලයි. එහෙමත් ලෝකයක් තියෙනවා. ඒක මම මේ අපහසයක් නෙමෙයි. එහෙමත් ප්‍රශ්න අහන අය ඉන්නෝ මේ සංකල්පනා කරගන්න බැරි අය. කවි කී කියා කල්ගත කරපු අය. ඇස ඉක්මවනවා කියන්නේ ඇසේ ගුණාංගයක් තියෙන. සමස්ත ගුණාංගයේ Tamanට හඳුන ගන්න හැකියාව තියෙන්න ඕන. මට ඒ ගුණාංග කියන්න ගියොත් මේ කොච්චර පැහැදිලි කරත් ඒක ඉවරයක් වෙන්නේ නැති විශේෂ ධාරාවක්, ඉන්ද්‍රිය විශේෂය. Taman කෙටියෙන් හඳුන ගන්න. පෙනීම කියන ගුණාංගයක් තියෙනවා. ඒ ගුණාංගයේ ස්වરૂප ලක්ෂණයක් තියෙනවා. සැලම හඳුන ගන්න අපි වස්තු ග්‍රහණය කරන ආකාරය, වස්තු වින්දනය කරන ආකාරය. ඒ වස්තු මතකයේ තබා ගන්න උපාදානය කරන ආකාරය ඔබම බලාගෙන ඉන්න ඔබේ හිත ලෝභ කරන විදිය දෙයකට ඊර්ෂ්‍යා කරන විදිය දෙයකට ආදරය කරන විදිය හොඳට බලාගෙන ඉන්න ඔබේ සිත කරන දේවල් ඔබටම පේනවා හරියට ඔබේ ළමයා ගෙදරේ මේ අත දුවගෙන යද්දී ඔබ බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා ඒ වගේ වෙනවම වෙලාවක් මේකට ගන්න එපා ඔබ ක්‍රියාදාමයේ යෙදෙද්දිම ඔබ බලන්න ඔබට හිතන දේවල් ඔබ පතන දේවල් ඔබ කරන දේවල් අරමුණු ගන්න විදිය අරමුණු වලට තීරණ දෙන විදිය බලන්න ඒක තමයි ආත්ම අවබෝධය කියලා කියන්නේ තරහ එනකොට තරහ එන විදිය ඒව විකාශනය කරන විදිය පවතින කාල සීමාවන් හොඳට තීරුම් කරගන්න ඇත්තන් ඇති නැතිනම් නැති ස්වභාවය ඒක තමයි සතර සතිපට්ඨානය කියන්නේ සතර සතිපට්ඨානේ වැඩෙන්නේ ධර්ම අවබෝධය තුල සතර ඉරියව්වම සිහිය පවතින්නේ සත්‍ය අවබෝධ වූෙකුට නැත්තම් කිසිම ඉරියව්වක සිහිය පවතින්නේ නැත බුදුරජාණන් වහන්සේගේ සිහිය යනු සම්මා සතිය. සම්මා සතියක් තියෙනවද පුතඥයෙකුට? පුතඥයෙකුට සම්මා සතියක් නෑ. එයාට තියෙන මිත්‍යා සතිය. මිත්‍යා සතිය නම් හතර ඉරියව්වෙම පවතින්නේ. එයා හතර ඉරියව්වේ සිහිය පවත්වන කෙනෙක් නෙමෙයි. හතර ඉරියව්වම මිත්‍යා සතිය පවත්වන කෙනෙක්. සම්මා සතිය පවත්වන කෙනෙක් වෙන්න ඕන. පුතඥයා හතර ඉරියව්වම මිත්‍යා සතියත්, සත්‍ය අවබෝධ වූ තැනැත්තා හතර ඉරියව්වම සම්මා සතියත් පවත්වනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ගත්තහම මේ ගුණ 8ක් අපි හිතනවා මේ 8ෙන් ටික ටික ටික ටික මේක එක තමයි පූර්ණේ වෙන්නේ කියලා. එක එක පූර්ණේ වුණාට පින්නතුනේ මේ මේ 8 මේ 8ම බැඳලා තියෙන්නේ හරියට අර අහසට යවන අර බැලුම් තියෙන්නේ මේ අලුත් ඔය පහන් කූඩු එහෙම තියෙන්නේ මේක නූල් ගණනාවකේම බැඳලා බැඳලා බැඳලා පහල පොඩි පහනක් වගේ එකක් පත්තු කළාම උඩට බැලුමක් යනවා. අන්න ඒ වගේ පින්නතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන ඒ සමස්ත ඒ ලනු පොටවල් අටෙන්ම තමන්ගේ කුසල ශක්තිය, තමන්ගේ මනස, තමන්ගේ ධාර්මික මනස එකට ගැට ගහලා තියෙන්නේ. අර එකට අර නූල් පොටවල් වලින් මේ අරගෙන යනවා වගේ උස්සලගෙන යනවා වගේ යන්නේ. සම්මා දිට්ඨිය වැඩෙනකොට සම්මා සමාධියත් ඊට සාපේක්ෂිතව වැඩෙනවා කියන එක. සම්මා දිට්ඨිය වැඩෙනකොට සම්මා සතියත් වැඩෙනවා කියන එක. ඒ අනුසාරයෙන් අංග 8ම වැඩෙනවා කියන එක පැහැදිලි කරලා දෙන්නේ. එකට වැඩෙන්නේ. එකට තියෙන්නේ. යහපත කියන්නේ අපි විසින් නම් කරන ලද යහපතක් නොවේ. ලෝභය, ద్వේෂය, මෝහය දුරු, මමංකාරය දුරු, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලම්මත පරාමාස දුරු වෙමින් ක්ෂය වෙමින් යන මොහොත. කිසිදු දෙයක් සංඥා කරගත යුතු නැහැ. එතකොට සංඥාව නිරෝධයි. සැනසිල්ලවත් සංඥා කරගන්න එපා. නිවනවත් සංඥා කරගන්න එපා. උපේක්ෂාවවත් සංඥා කරගන්න එපා. දැන් මම පැහැදිලි කළා මුලදී අපේ ධර්ම අවබෝධ වෙච්ච අයට මේක කියන්නේ විශේෂයෙන්ම මේ හැම වචනයකින්ම අනක් තියනවා කියන කතාව. ඒ අන ගන්න එපා. ඒ අන අරගෙන අනක් හැටියට සංඥා කරන්න එපා. එහෙම දුන්නාම නිවනත් සංඥාවක් හැටියට වැඩෙනවා. එතකොට ඒක මේ පුරු කරගන්න බෑ. එනතරේ සමහර අයට කාර් ගත්තට එලවන්න බෑනේ. සමහර අයට ධර්ම අවබෝධය තියෙනවා. ඒක හසුරව ගන්න දන්නේ නැහැ. හැබැයි එයා ළඟ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක හසුරව ගන්න දන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ, ප්‍රකාශනය කරන්න දන්නේ නැහැ, පැහැදිලි කරන්න දන්නේ නැහැ, ඒක වඩන්න දන්නේ නැහැ. නමුත් එයා තුළ පෙරපිනකින් ලැබිලා තියෙනවා. සමහර අයට එහෙම නේද? මුදලින් බලයෙන් පරම්පරාවෙන් කොහොම හරි කාර් එකක් හම්බ වුණා. එලව ගන්න දන්නේ නැහැ. ඒ වගේම තමයි. ඒක කෙනෙක් අහන්න පුළුවන්. එහෙම ධර්ම අවබෝධය වෙලා ඒක පාවිච්චි කරන්න දන්නේ නැති අය ඉන්න පුළුවන්ද කියලා මොකද බැරි? මොකද බැරි? එයාට ඒක තියෙන සම්පතක් හැටියට එයාට තේරෙන්නේ නැහැ. සල්ලි ගොඩක් තියෙන අය නැද්ද ඒක පරිහරණය කරගන්න, වේදම් කරගන්න තේරෙන්නේ නැති අය තියෙනවා. ඒක දියුණු කරගන්න, ඒක සංවර්ධනය කරගන්න තේරෙන්නේ නැති අය. එතකොට එහෙම වෙන්න පුළුවන්ද? ඉතින් සල්ලි තියෙන කෙනෙකුට පුළුවන් නේ වේදම් කරලා තව තවත් දියුණු වෙන්න කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම අය ඉන්නවා, බැරි අය ඉන්නවා. එන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අපහසු කාර්යයන් පෙන්වුවා. ධර්මයට යොමු වෙන අය දුර්ලභයි. සද්ධර්මයට යොමු වෙන අය දුර්ලභයි. මොකද ගම්බීරයි, ගැඹුරුයි. ලොකු අභියෝගයකට මුහුණ පාන සිද්ධ වෙන්නේ මෙතනින් නම් ලේසියෙන් නිවන් දකින්න පුළුවන් කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. හරි වචී පරමයිනේ ලංකාවේ ඉන්න මිනිස්සු. දැන් මං කිව්වොත් හෙට මම රාජ්‍යත්වයට පත් වුණොත් එකයි 50ට පාන් ගෙඩිය බස්සනවා. ඒත් එහෙම කට්ටි පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. කවුරුත් අහන්නේ එකයි 50ට දෙන්නේ කොහොමද, පාන් ගෙන්නේ කොහොමද, කවුද අහන්නේ? බේකරි කාර්යය වැඩේ කරයිද? ඒ මිනිස්සේ ගෙදර ඉඳන් මෙහාටවත් ගෙනේද කියන ඒ අහන්නේ. ඒ පිළිගන්නවා. අපි තව රුපියල් ලක්ෂකින් padi වැඩි කරනවා කියනගේ. කිව්වොත් එහෙම ඔක පිළිගන්නවා. ඒක තමයි බුද්ධිහීනතා, අඥානකම, මෝඩකම. තේවෙනේ කල්පනාවල් තියෙන කෙනෙකුට නිවන් මඟ හොයාගන්න අමාරුයි. ධර්මයට යොමු වෙන අය දුර්ලභයි. ධර්මයට යොමු වෙලා ධර්මයේ දීගයට අහගෙන යන අය දුර්ලභයි. ඒ අහගෙන යන අයගෙන් ධර්ම අවබෝධය කරගන්න අය දුර්ලභයි. ඒ අවබෝධ කරගන්න අයගෙන් ධර්මය වඩ아가න යන අය දුර්ලභයි. ඒ වඩ아가න ධර්මය අවබෝධ කරගෙන ධර්මය වඩ아가න අනිත් අයට දේශනා කරන්න පුළුවන් අය අතිශයින්ම දුර්ලභයි. ඉතින් මම සතුටු වෙනවා, මොකද මේ කරුණු සියල්ලම මට පූර්ණේ කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක හරි වාග්යක්, ඒක පාරමිතාවක්. පාරමිතාවක්. ඔබ නිවා ගන්න. ඔබේ සිත තුල තියෙන සතුරු බලවේග ඔබ හඳුනා ගන්න. මිත්‍ර වේසයෙන් තියෙන සතුරු බලවේග, ඒ වගේම සතුරු වේසයෙන් තියෙන සතුරු බලවේග හඳුන ගන්න. ඒ දෙකම හඳුන ගන්න ඕන. දැන් අපේ ජනාධිපතිතුමාට හිටපු එක්කෙනාට, මහින්ද රාජපක්ෂ මහතුමාට, සතුරු බලවේගයෙන් කි ස්වරූපයෙන් තිබුණු සතුරු බලවේග හඳුන ගත්තා. ඔය එතුමා යුද්ධයක් නැති කරලා රටක් සාමකාමී කළා. හැබැයි එතුමාට බුද්ධියක් තව පොඩ්ඩක් තිබ්බනම් මිතුරු ස්වරූපයෙන් ඉන්න සතුරු බලවේග හඳුන ගන්න එතුමන් තාමත් බලේ ඉන්නවා. මේ දෙකොටසම හඳුන ගන්න ඕන. හොඳ අවධානයෙන් ඉන්න ඕන. සතුරු මොහුණු හොරෙන් ඉන්න සතුරු බලවේගයට වඩා මිතුරු මොහුණු ස්වરૂපයක් තියෙන සතුරු බලවේගයක් වේද, ඒක ඉතාම හොඳින් තේරුම් කර ගන්න ඕන. දැන් මේකෙන් අදහස් කරගෙන මේ මිතරන් කෙරෙහි සැකයෙන් බලනවා කියන එක නෙමෙයි. තමන්ගේ සිතුවිලි අතරත් හැමදේම ප්‍රතික්ෂේපයෙන් සැකයෙන් බලනවා කියන එක නෙමෙයි. සතුරු නම් ඒක දැනෙනවනේ. මිතුරු කෙරෙහි මිත්‍රත්වයේ පානක නතර කරන්න එපා. මේ මෙයා මං දිහා සතුරෙක් විදියට බලයි දන්නේ කියලා එහෙම හිතන්න එපා. එහෙම හිතනවා ඇති කියලා හිතන්නත් එපා. මිත්‍රත්වය නම් ඒක විවෘතව තමා සිතින් ගලා යන දේ. ඒක නා හිතන්න දෙයක් නෑ. ඒක අනිත් කෙනා එහෙම හිතුවත් කරන්න දෙයක් නෑ. මමගේ මිත්‍රත්වයේ පාලා තියෙන්නේ. එනිසා තමන්ගේ හිතෙත් තියෙනවා මිතුරු ස්වරූපයෙන් එන සතුරු බලවේග. සතුරු ස්වරූපයෙන් එන සතුරු බලවේග තියෙනවා. තමන්ගේ සිතේ තියෙන සුඛ වේදනාව තමයි මිතුරු බලවේගයෙන් එන සතුරු තත්ත්වය. සුඛ වේදනාව. තමන්ගේ හිතේ තියෙන දුක්ඛ වේදනාව තමයි සතුරු මුහුණු හොරකින් පෙන්නන සතුරු බලවේගය. නැකනේ. ඊළඟට උපේක්ෂා වේදනාව තමයි මේ සතුරු මිතුරු දෙකේම එකතු වෙලා අපිට ලබා දෙන සතුරු ස්වභාවය. කෙලස් දුහුවිලි, කෙලසනවා, අපිරිසුදු කරනවා. එහෙනම් අපේ මනස අපිරිසුදු කරන්නේ මොනවයින්ද කියලා තේරුම් අරගෙන ඒවයින් හිත නිදහස් කරගන්න ක්‍රමවේදයයි බුදුහාමුදුරු කියලා දුන්නේ. හැබැයි එහෙම කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න කිව්වහම අපි අය හිතන්නේ මේ ප්‍රිය මනාප කාන්ත ආස ප්‍රසන්න දේ තමයි කෙලෙස්. පිළිකුල් කරන එක, අප්‍රිය කරන එක, මේවා ඇටකටු, මේවා වමනය, මේවා කුණු වෙනවා, මේවා හරි පිළිකුල් සහගතයි කියලා කල්පනා කිරීම කෙලෙස් නෙමෙයි කියලා සමහර අය හිතන් ඉන්නවා. ඒකත් කෙලෙස්. ඉන්න එපා, පිළිකුල් සංඥාවල් වඩන්න එපා. උපදීන්නේ වැසිකිළි වල. තේරුණානේ? සුනක වෘතයක් කරන මිනිස්සෙක් බුදුහාමුදුරන්ගෙන් ඇහුවාම මං හාමුදුරයන් අහස මෙච්චර කාලයක් මේ සුනක වෘතය කරනව මං කොහේ උපදීද? අහන්න එපා ඔක මගෙන් කිව්වා. ඇයි? ඔබ සංවේගයටපත් වෙනවා. තුන් වතාවක් කිව්වා ඔක මගෙන් අහන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා නෑ ස්වාමීනි මං සංවේගයටපත් වුණත් කමන්නෑ මට කියන්න. ඔබ සුනකෙක් කියලා උපදිනවා. ගෝ උතේ සමාදන් වෙනකොට ඔබට තියෙන්නේ සංඥාව ගුණෙක්මයි හරකෙක්මයි. ඔබේ මනස හැදෙන්නේ ඒ විදිහටම ඔබ එතන උපදිනවා. ඈ ඒකයි ස්වરૂපය. ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. ඉතින් ගතියක් හදාගත්තොත් පිළිකුලක්, වැසිකිලියක්, මලගුණ ටිකක්. ඔය මලගුණක පණුවෙක් කියලා උපදිහි. සමහරලාට පිළිකුල් භාවනා කරපු කට්ටිය වෙන්න පුළුවන්. ඔය මලගුණ වල සිරිසිරි ගාන දංගන පණුවෙ ඉන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පිළිකුලක් දුන්නේ නැද්ද? දුන්නා. ඒවා අපේ තේරුම් කරගන්න මම හැමදාම කියනවා ඖෂධහලක් වගේ, ෆාමසියක් වගේ හරියට අපේ මේ ධර්මය. දැන් වෛද්‍යවරයා නියම කළාම තමයි ඒක ඖෂධයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක ඖෂධයක් නෙමෙයි, කෙනෙකුට ඒකෙන් අහිතක් වෙන්න පුළුවන්. ඒ ඖෂධහලක තියෙන මොනවා හරි දෙයක් අරගෙන බීගෙන යන්නකො මොනක ඉඳලා පැකට් ටිකක් අරගෙන මේව බෙහෙත් නේද කියලා එහෙම බොන්න එපා. ඒක වෛද්‍යවරයා නියම කළාම ඖෂධයක් වෙනවා මිසක් නැත්නම් ඒක ඖෂධයක් නෙමෙයි. ඒ ජීවිතක්ෂය කරන මාරාන්තික බේතක් වෙන්න පුළුවන්. ඒකේ තැනට කාලෝචිතව යොදන තැනයි ඒක ඖෂධයක් බවට පරිවර්තනය වෙන්නේ. තින් වරක් දෙකක් දැඩි ජීවිත අනවබෝධයෙන් රාග රක්ත චරිත තිබිච්ච අයට බුදුරජාණන් වහන්සේ කිව්වා අර සොහොන් පිටෙන්ට ගිහිල්ලා බලලා එන්න කියලා. බලලා ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ මට මෙහෙම සිතුවිලි උපදිනවා රොහොන් පිටෙන්නේ තියෙන සොහොන් පිටෙන්නේ තියෙන මල කඳන් දැකලා. කමක් නැහැ ඔබ දිගටම යන්න. එවැනි අවස්ථා තියෙනවා. ඒ ඔහුගේ රෝගයට බෙහෙත් එච්චරයි. ඒක ඒ නිසා අපේ ඒකම යාට ප්‍රගුණ කරන්න කිව්වේ නැහැ. ඒ දෙයින් එයාගේ අර මනස පොඩ්ඩක් එතනින් ගලවලා ගත්තා. නැත්නම් අර බනහන්න බෑනේ රාගසිතින්මයි. දැන් හාමුදුරු ළඟට සමහර අය යනවා කාන්තාව බනහන්න. වැඩියෙන්ම යන්නේ ලස්සන හාමුදුරු ළඟට. ගිහිල්ලා මොකද කරන්නේ? ඇත්තෙම බනහන්නේ. හාමුදුරු හොද්දට විනිනවා. හාමුදුරන්ගේ ලස්සන, හාමුදුරන්ගේ හඬ, හාමුදුරන්ගේ ස්වරූපය හොද්දට විඳිනවා. විඳ විඳා රාගයේ වැඩි දියුණු කරගෙන ඉදර යනවා. මොකද කියන්නේ වැඩේ ඇත්ත. මේ ලංකාවේ ඉන්න ලස්සන හාමුදුරු දෙන්නේ තුන් දෙනේ. ඒ අය යන්නේම බණ අහන්න නෙවෙයි හාමුදුරු බලන්න. ඇත්ත කතාවේ. නම් කිව්වොත් එහෙමත් දන්නවා. ලස්සන හාමුදුරු කියලා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. හාමුදුරු දකින්නේ කැමැත්ත. ඒ නිසා තමන් වඩා වර්ධනය කරගන්න ඕන ධර්මය. අන්න ඒ වගේයි යවන්න ඕන සෝම් පිට්ටෙන්නක. දැන් ඉතින් සෝම් පිට්ටෙන්නේ නෑනේ. ඒක ඇදෙන ප්‍රශ්නේ. ඒම සෝම් පිට්ටෙන්නේ තියෙන අවශ්‍ය නැහැ. ඒ එවැනි ආතති තත්වයක් නැත්තම් එවැනි දෙයක් පිළිබඳව කල්පනා කිරීමටවත් එවැනි කෙනෙක් සෝම් පිට්ටෙන්නකට යෑමටවත් අවශ්‍ය කරන්නේ නෑ. එවැනි රෝගයක් තියෙනවා නම් විතරයි එවැනි කෙනෙකුට පොඩ්ඩක් ඒ එවැනි ආකාරයේ අවබෝධයක් ලබා ගන්න උන ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ හරි පිළිකුල් සහගත තැනක් කියලා පෙනුනහම අර වැරදි විදිහේ තමන්ගේ සංඥාවල් වලම මැවෙන්නා වූ වැරදි තණ්හාව මේ දෘෂ්ටිය නැති වෙනවා කියලා. ඒක එහෙම වෙනවා. දැන් මට දවසක් එක මහත්තයෙක් කෝල් කරලා කිව්වා හාමුදුරනේ දැන් මම මේ ජිප් එකේ එද්දි ගෑනු ළමයෙක් මන් දැක්කා. එයා ත්‍රිවිලර් එකට එබිලා හිටියා. එයාගේ පස්ස විතරයි එළියේ තිබ්බේ. මට පස්ස දැකලා ලොකු ආසාවක් ඇති වුණා. දැන් මට හිතිලා තියෙන ජිප් එක හරවන් යන්න එයා කවුද කියලා බලන්න. ඒ මනුස්සයා විවෘතව කිව්වා කතාව. හරි මහන්සේ මං කිව්වා දැන් මේක වාව ගන්න බැරි මට මේ හිතේ මේ ඇල්මක් ඇති වෙලා තියෙනවා ඒ පිළිබඳව මට මේ මොකද කියලා හෙව්වා. මං කෝ වැඩි හිතන්න ඕනේ නැහැ මහත්තයා. වාගේ ඉන්නේ හොඳම යාළුවෝ කියයි ඔය ගෑල්ලා මේ මං අඳුරනවා. ඔය ගෑල් ළමයාට මෙන්න මේ ලෙඩ තියෙනවායි කියලා ආට කිව්වොත් මොකද වෙන්නේ කියලා නේද? ඊට පස්සේ කිව්වා ඔව් සායනාත් එහෙම කිව්වොත් නම් අර හිතේ තියෙන එක නැති වෙලා යනවා කිව්වා. ඒ හිතේ තියෙන මේ කැමැත්ත ෘචිකත්වය නැති වෙලා යනවා කිව්ව එවලේ. ඒ වගේ අර ජීවිතේ කියනා වූ දේ පිළිබඳව වැරදි ස්වરૂපයකින් ඒක පේනකොට තමයි ඒකේ වටිනාකම අගය ඇති වෙන්නේ. දැන් මේ කියලා දෙන්නේ මේ හැම දෙයකින්ම මේ ඊළඟට මේක ඍණාත්මක කරපු ගමම්ම එකින් යන්න එපා ඍණාත්මක පැත්තට. ධනාත්මක පැත්තට යන්නත් නෙමෙයි. මේ වින්දනාත්මක ස්වરૂපයකින් තොරව දර්ශනයට පැමිණෙන්න. දැන් බඩු කිරනකොට මොකද කරන්නේ මුදලාලි? එයා සමබර කරනවා. මොකක්ද? තමන්ගේ තරය අඩිපඩියයි බඩු ප්‍රමාණය හරියට සමබර කරනවා. අන්න ඒ වගේ මනස සමබර කරගෙන නැගිටින්න ඕන තැනක් මිසක් අන්තගාමී කරගන්න ඕන අවස්ථාවක් නෙමෙයි. කරුණු කියන්නේ ඒකට. ඒ නිසා කිසි වෙලාවක අන්තගාමී වෙන්න එපා. මොනම හරි අන්තයකට යන්න එපා. මොනම හරි දෙයක් ග්‍රහණය කරගන්න එපා. මොනම දෘෂ්ටියකටවත් වැටෙන්න එපා. දෘෂ්ටිවල ඉන්න එපා. මම බෞද්ධයෙක්, මම කතෝලිකයෙක්, මම මුස්ලිම් කියලා. ඒකට එහෙම වුණොත් ඔබට ඒ ලෝකේ ඉක්මවන්න බැරි වෙනවා. ඒක ලෝකයක් ඒක. බෞද්ධ කියන්නේ බෞද්ධ ලෝකය. මුස්ලිම් කියන්නේ මුස්ලිම් ලෝකය. කතෝලික කියන්නේ කතෝලික ලෝකය. ජෛන ආගම කියන්නේ ජෛන ලෝකය. හින්දු ආගම කියන්නේ හින්දු ලෝකය. මේ ලෝකත් ඒව සම්මුතියෙන් තිබුණා. වේ සම්මුතියෙන් අදහන අයත් කරු කරමු. සම්මුතියේ මේ ඉන්න පූසාරි ළමවුල ලිත් වලටත් කරු කරමු. ඒ සියලු දෙනාටවත් හැබැයි කියමු මේ ඔක්කොම සම්මතය. මීට වඩා ඉහළින් මනුෂ්‍යත්වය, මීට වඩා ඉහළින් ලෝකයේ සත්‍යයක් තියෙනවා. හැබැයි මේවා ප්‍රතික්ෂේප කිරීමක් හෝ අනුමැතියක් නෙමෙයි. මේවා ඇඳුම් වලින්, ස්තෝත්‍ර වලින්, සජ්ජායනා වලින්, මිනිගෙඩි වලින් සැරසිච්ච ආටෝපවත් සංකේතවත් තත්ත්වල් මිසක් මේවා යථාර්ථයක් නැහැ. මේ ඇඳුම් වල යථාර්ථ නැහැ. ඔළුවට දාන තොප්පි වල යථාර්ථයක් නැහැ. කින්තේ ජටාහි කින්තේ අදින සාටියා අභ්‍යන්තරං ගහනම් බාහිරං පරිපජ්ජසි. කුමද්ද ජටාවෙන්, කුමද්ද අඳින ඇඳුමින් ප්‍රතිඵලය? අභ්‍යන්තරව ග්‍රහණව පවතිනෝ නම් කෙලෙස්. බාහිර පරිපජ්ජසි, බාහිර ආටෝපයක් පමණයි. ඒ නිසා මේ ලෝකේ තියෙන ආගමික බාහිර ආටෝපයක් පමණයි. අභ්‍යන්තරික හැමෝගෙම ග්‍රහණයේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ තියෙන කෙනෙකුට ආගමක් නැහැ. ඔහුට තියෙන වෛරය. ආගම කියන්නේ සාමය ඇති තැන. හදවතේ සාමයටයි ආගම කියන්නේ. ඒ නිසා හදවතේ සාමය තියෙන කෙනෙකුට ආගමක් තියෙනවා. මොකක්ද ඒ ආගම? සත්‍යයේ ආගම, විශ්වීය ආගම තියෙනවා. ඒ විශ්වීය ආගම තුළින් හැම ආගමක් කෙරෙහිම සත්‍ය පතරවා දෙන කරුණාව තියෙනවා. එහෙම නැතුව මේ ආගම් කෙරෙහි කරුණාව දක්වනවා නෙමෙයි. සියලු ආගමිකයන්ට සත්‍ය ලබා දෙන කරුණාව තියෙනවා. එහෙම නැතුව මම මේ ආගමිකයන්ට කරුණාව දක්වන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට කරුණාව දක්වන්නේ නැහැ. සත්‍ය ලබා දෙන කරුණාව තියෙනවා. අනිත් අය හිරිහැර කරන්නේ නැහැ. හැබැයි මගේ ආත්ම ආරක්ෂාව මා සපයා ගත යුතුයි. නේද? ඒකට ලෝකේ තහනමක් නැහැනේ. Tamanට පහර දෙන කෙනාට පහර දීම හරි එකකින් වැලක්වීම වැලකී සිටීමට හරි තමන්ට හැකියාව තියෙන්න ඕන. ඒක තමන්ගේ ආත්ම ආරක්ෂාව. පහර දෙන කෙනාට පහර දෙන විසක් එළවලු පහර දෙන්නේ. පහර දුන්නොත් විතරයි. එතකොට ඒක වරදක්ද? ඒක වරදක් කියන්න බෑ. ඒකේ ප්‍රමුඛ වරදකරු පහර දෙන්නා. ප්‍රතිප්‍රහාර එල්ල කරන කෙනා වරදකාරයෙක් නෙමෙයි. ඔහු ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කරන්නේ. ඒක චේතනාත්මකව වරදක් නැහැ. නිසා එතන ඉන්න ඕන. මම මෝඩයෝ බිහි කරන්නේ නැහැ. ප්‍රබල අභිමානවත් මිනිස්සු බිහි කරන්නේ. සත්‍ය තුල සිටගෙන ලෝකේ දකින්න මිනිසුන් බිහි කරන්නේ. සත්‍ය ස්වයන මිනිසුන් බිහි කරන්නේ. හැබැයි සත්‍යයට පිවිසෙන්න ඕන සත්‍ය දකින්න නම් එහෙම නැතුව සත්‍ය දකින්න බෑ. සරලව ඔබ අවධානය යොමු නොකරන කාරණයක් දැස අපි අවධානය යොමු කරලා බලන්න මේ මොහොතේ අපේ මේ ඇස් වලින් කන් වලින්ම අපිට හොයාගන්න බැරිද අපේ අවධානය යොමු නොවන ප්‍රදේශ. එක ප්‍රදේශයක් තමයි මේ අපේ පිටුපස. ඔබ අවධානයට යොමු කරගන්නේ පිටුපස බලන අවශ්‍ය නැහැ, අපි හැරිලා බලනවා. බලන විට ඒත් අපිට පිටුපස පිළිබඳව අවධානය ගිහේ කියලා අපි නොදැනුවත්වම. මොකද ඒ විතරක් අපි ඉදිරියයි බලාගෙන ඉන්නේ. හැරිච්ච ඕනෝ පැත්තක් අපි සලකන්නේ ඉදිරිය. නොපෙනෙන පැත්තයි පිටුපස. ඒ නිසා අපිට ජීවිතේ පුරාම රවුමට කැරකුණත් පිටුපස බලා ගන්න බෑ. හැමතිස්සෙම පේන්නේ, හැම මොහොතෙම පේන්නේ ඉදිරිය. එහෙමනම් අපි නතර වෙන්න ඕන. නතර වෙලා විද්‍යාත්මක සෙවීමකින් පමණයි අපිට නොපෙනෙන ප්‍රදේශය අපි සොයා ගන්න ඕන. අනුංග සංඥාවන් වලින් බලනෝ, තමන් සංඥා හදාගෙන බලනෝ. අත්තවාද පරවාද, අත්තවාද පරවාද අත්හරින්න. අත්හරිනවා කියලා කියන්නේ මේ අත්තවාදයෙන් ආයි තමන් අත්තවාදයක් හදාගන්න එපා. අත්තවාද පරවාද දෙකම අත්හරිනවා කියලා කියන්නේ හරියට පින්නතුරින් ගෙඩියක් පැහුනාම ඉදුනහම ඒ ගෙඩිය ඉබේ කඩවටෙනවනේ පොළොවට. කවුරුත් කඩන්නේ නැහැ. ඔබ තුල විද්‍යාව පහළ කරන විට හරියට ඔබ ඒ ගහේ ගෙඩි ඉදවනවා වගේ වැඩක් ඒක. ඒ තුලින් ඔබේ ළඟ තියෙන අර කෙලෙස් දෘෂ්ටි සංකල්ප කඩාගෙන වැටෙනවා. කඩන්න ඕනේ, කඩාගෙන වැටෙනවා. ඒකයි ස්වરૂපය. දෘෂ්ටි වල තියෙන ස්වરૂපය හරියටම අවබෝධ වෙනකොට අපිටල දෘෂ්ටි පවතින්නේ. දෘෂ්ටියක් තුළින් තමයි ඒ ස්වરૂපය තියෙන්නේ. ඒකයි ස්වરૂපය. දැන් අපි පිළිබඳව ඔන්න අවඥාවෙන් කෙනෙක් සලකනවා. අවඥාවෙන් සලකලා දිගට දිගට කතා කරනවා. කතා කරගෙන ගියාට පස්සේ දැන් එයා තවදුරටත් අපිව අවඥාවෙන් සලකලා කතා කරද්දී ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න යමෙක් කියලා දෙනවා, මගේ තනතුර, මගේ ස්ථානය, මම අඳුරන අය. අන්න ඊට පස්සේ එයා ගෞරවය ඔන්න වැඩි කරනවා ටිකට. දැකලා නැද්ද මේ අවස්ථාවල ඕන තරම්? දැකලා තියෙනවා. දැන් අපි හමුදාවේ හැම ඉන්න මහත්තයා ඉන්න, ඔයා ඉතින් ගමනක් ගියාම එකපාරට දන්නේ නැතුව පොලිස් නිලධාරියෙක් හරී කතා කරගෙන ගිහිල්ලා බැනවා දෙන්න හරි පුළුවන්. හිමිසැරේ කිව්වා මම අහවල් කෙනා, අහවල් කෙනා, අහවල් තැන වැඩ කරා කියලා කිව්වම නේද? එතකොට ඒකයි සර්, ඒකනේ කියලා ඊට පස්සේ එයා හදා ගන්නවා ඒක. සබහාගෙන මේ මොකද්ද? දෘෂ්ටිය. ඒ වෙනත්ත මුලින්ම ලොකු ගෞරවයක් ලබා දෙනවා. ගෞරවයක් දීලා එයා දැනගන්නවා ඒ වාහනේ අයිතිකාරයා හරි නෑ නෙවෙයි කියලා. එතකොට එයා රියදුරා කියලා අඳුනගත්තොත් එහෙම එතන ඉඳලා එයාට එක විදියකින් හදා කරනවා. ඒක තමයි දෘශ්‍ය. දෘශ්‍යමාන. තමන් මෙතන සංඥාව දෙන විදියට ඒක හැඩ ගැහෙනවා. සැකසෙනවා. දවසක් නෝන කෙනෙක් එක්ක මහත් එක්ක මං හිතුවනේ එකපාරට බැලුවාම මේ ඩ්‍රයිවර් කොළුව වෙන්නේ නැති කියලා. මං ගියා ඩ්‍රයිවර් කොළුව අන්නර කරන් එනවා කියලා. නෑ නෑ හඳුරේ අපි මහත්යෙක්. සවාරේ රාටි ඉතින් එහෙමත් වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන් නේද? නෝන හොඳට සැරසිලා ඉන්නවා, මහත්යෙක් ෂෝටක් ගාලා ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා. නෑ ඒක පාට බැලුවාම මේ කවුද කියලා. ඒ සංඥාවල් හදා ගන්නවා. කෙනෙක් නිතරම හඳුන ගන්න අපි සංඥාවල් පතරවගෙන නැහනේ. මේ හැම කෙනාම ඉන්නෝ විවිධ මානසික මට්ටමේ. ඉතින් විශේෂයෙන් කෙනෙක්ව හඳුන ගන්න උත්සාහ කළොත් හඳුන ගන්න පුළුවන් මේ මෙයා කියලා. එහෙම නැතුව මේ කෙනෙක්ව උත්සාහ කරන්නේ නැහැ. දැන් ටෝච් එකක් වුණත් කෝක නිවාගෙන ඉන්නකොට එළිය නැහැ. ඒක ටෝච් එක දල්වන්න ඕන. දල්වලා අදාළ ප්‍රදේශයට අවධානය යොමු කරන්න ඕන. යොමු කළාම තමයි ආව බලා ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේත් ඒ කාලේ එහෙමයි බලනෝ. ඒ මහා කාරුණිකව සමාපත්තියට සමවැදිලා බලනෝ. මට අද කාටද පිහිට වෙන්න පුළුවන් කියලා එහෙම බැලුවාම පේනවා. එහෙම නැත්තම් අහනවා මේ ආර්යයා ළඟට ගියේ නැත්තේ ඇයි? මෙයා ළඟට ගියේ නැත්තේ ඇයි? ආර්යයා පෙනුනේ නැත්තේ ඇයි? එහෙම පෙනුනට බෑ. දැන් මේ රටේ ඕනතරම් නිවන් ධර්මය අවබෝධ කරගන්න පිරිස් ඉන්නවා. ඒ උදෙසා ඒ සියලු දෙනාටම හසු වෙන්න තමයි දැනගන්න තමයි අපි මේ ධර්මය අනිත් අයට ලබා දෙන්නේ. හසුණු තැනකින් පිබිදෙනවා. චනයක් දෙයක් ඇසිච්ච ගමම ඕන එකෙන් පිබිදීමකටපත් වෙනවා. ප්‍රශ්න නැහැ, පිළිතුරු නැහැ. මොකද දහම ප්‍රශ්න නැහැ, පිළිතුරු නැහැ. කාටද? සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට. ඔබට මේක කිව්වොත් එහෙම කිය මොන බොරු දහම්දෝනේ අපිට ප්‍රශ්නත් වඩායි. ප්‍රශ්න නම් ප්‍රශ්න හැටියට අතහැරලා දාන්න බෑනේ හැමදෙන්නේ. ඒක විසඳන්න ඕන. විසඳන්න ටිකක් තියෙනවා නම් ඒක භෞතිකයෙන් විසඳන්න. ඒකත් මානසික ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න බැරිද? පුළුවන්නේ. දැන් මට දරුවා ඉස්කෝලෙන් ගන්න ඕන. ඒක භෞතික ප්‍රශ්නයක්. ඔබ ඒක ගෙලාවට කියලා ළමයි ඉස්කෝලෙන් ගන්න. ඇයි ඔබ ඒක මානසික ප්‍රශ්නයක් කරගන්නේ? කාර් එක ගැඩිලා. ඒක කාර් එකේ යකඩ කෑලි වල තියෙන ප්‍රශ්නයක්. ඒක අදාළ ස්ථානයකට දාලා ඉවරලා ඒක හදන්නේ. ඒක මානසික ප්‍රශ්නයක් කරගන්නේ. මට අහවල් කෙනා බයිනෝ. ඒක එක්කෝ යාගේ ප්‍රශ්නයක්. ඒක මට ප්‍රශ්නයක් කරගන්න නැතුව මට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා වැරදි අවබෝධයකින් යමක් කියන කාරණයක් නම් ඒක නෙවැරදි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. තාම සරලව ප්‍රශ්න විසඳන. දැන් දවසක් මට මතකයි මම ඉගෙන ගන්න කාලේ පිරෙවෙන්නල ඒක පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් මට චෝදනා කළා. එයාගේ බෑග් එකෙන් රුපියල් 100ක් මං අරගෙන තියනවා කියලා. බොරුවනේ. ටිකක් තරහ අරගෙන හොඳටම යම්කිසි සංකල්පනාවක් ඇවිල්ලා මම කාමරේ හිටපු නිසා මේ මෙයා තමයි මේක ගන්න ඇති කියලා හොඳටම එයාට විශ්වාසයක් ඇවිල්ලා දැඩිව මට බැනගෙන ගියා. ඔක රුපියල් 100ක් අරන් තියෙනවා මගේ බෑග් එකෙන් කියලා. මං ඒ වෙලාවේ බලාගෙන හිටියා මම මොකද්ද කියන්නේ කියලා. ඉතාලම වේගෙන් තරහ අරගෙන වැඩිය අවබෝධයක් මම දැනගත්ත මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මෑන්ට මේක කියලා පැහැදිලි කරන්න බෑ. මම මගේ කාමරයට ගිහිල්ලා මම මගේ ළඟ තිබුණු රුපියල් 100ක් අරන් ආවා. අරගෙන ඇවිල්ලා ඔහුගේ අතේ තිබ්බ රුපියල් 100. තියලා කිව්වා ඔයාගේ රුපියල් 100 හම්බුන වෙලාවක මට ඕක ආයි දෙන්න කියලා. ඒක ප්‍රශ්න විසඳපු ක්‍රමය. එනි මුකුත් කතා කරන ඔයාගේ රුපියල් 100 හම්බුනාම මට ඕක ආයි දෙන්න කිව්වා. හවස ඇවිල්ලා එයාගේ තව පිරිමි යාළුවෙක් ඉගෙන ගන්න එක්කෙනෙක් කියනවා හදිසියකට මට රුපියල් 100ක් ඕනා වුණා. මං කියන්නේ නැතුව එයාගෙන් රුපියල් 100ක් අරන් ගියා. ඒක කියලා එයාට හවස එයාගේ රුපියල් 100 හම්බුණා එයාට. හම්බුණාට පස්සේ කිව්වා දැන් ඔයාගේ 100 හම්බුණානේ. ඔව්. දැන් මගේ 100 මට දෙන්න. මගේ 100 මට දෙන්න. හරි සරලයි. නැත්තම් අතන කාලගෝටි ගොඩයි අබුතු චෝදනා කරනවායි කියයි ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි අපිට ධර්මයක් අවශ්‍ය, දර්ශනයක් අවශ්‍ය, චින්තනයක් අවශ්‍ය. මම දන්නේ පොඩි කාලේ ඕවා මට කොහොම ආවද කියන්න. මම පුංචි කාලේ කරපු දේවල් තියා ඒ වෙන දේවල් තියා බලනකොට දැන් හරි පුදුමයි. දැන් එහෙම ප්‍රශ්න විසඳන්නේ නැත්ති මොකද කියලා හිතනවා. ඈ දැනුත් එහෙම ඥානයේ ගුණේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලේ හරි සන්තෝෂයි. මම එච්චර දෙයක් ඒ කාලේ එහෙම කළා නේද කියලා. එවැනි හැකියාවල් තියෙනවා ජීවිතේ. ඒකයි තියෙන සිද්ධිය. අපිට හරි හරි හරි ඉක්මනින් ඒවා විසඳන්න පුළුවන්. කෙනෙක්ගේ මනසටයි කතා කරන්න ඕන. තමන්ගේ මනසයි තමන් සුවපත් කරන්න ඕන. අනුන්ගේ මනසයි තමන් සුවපත් කරන්න ඕන. මානසිකව ලබා දෙන උපකාරය අපි මුදලින් ලබා දෙන උපකාර වලට වඩා හරි වැදගත්. ධර්මයෙන් ලබා දෙන උපකාර හරි වැදගත්. තමන් ධර්ම දාණය ලබන්න අනිත් අයට ධර්ම දාණයම ලබා දෙන්න ඔය සම්මත දේවල් දෙනවට වැඩිය හොඳයි. ඒ නිසා තමයි අපි ඔය පුළුවන් තරම් පොත්පත් CDs තියලා තියෙන්නේ. ඔව ගෙනියන්න, ඔව ගෙනෙලා අනිත් අයට දෙන්න. ගමනක් යනකොට උපන්දිනයකට හරි යනකොට CD එකකුත් තියලා දෙන්න, මේක පොඩ්ඩක් අහන්න. ගෙනියන්න පුළුවන් තරම් ගෙනියන්න. මුදල් දාන්න ඕනේ නැහැ. මුදල් වෙන වෙන දේවල් වලින් මන හම්බ වෙනවනේ කොහෙන් කොහෙන් හරි. මේ සංවර්ධන කටයුතු වලට හරි. ඒක නිසා එච්චර වේදමක් යන්නේ නැහැ ওই දේවල් වලට. නිසා හදලා තියෙන්නේ ගෙනියන්න. මමත් කොහොම හරි මුද්‍රණය කරගෙන අතන තියෙනවා. තමන් අහන්න, තමන්ගේ මව්පියන්ට, තමන්ගේ ඥාතීන්ට දෙන්න. අන්තර්ජාලය තුල ඉන්න අයට ගොඩාක් ලේසියෙන් ඔබ කරන්න පුළුවන් අර ෂෙයා කරනවා කියලා. ඊමේල් ඇඩ්‍රස් එක හරහා, YouTube එක හරහා, ඒ වගේම Facebook, Twitter වගේ දේවල් හරහා බොහෝ ඉක්මනින් ඔබ බෙදා හදා ගන්න පුළුවන්. එහෙම බෙදා හදා ගන්න එක හරි වටිනවා. තමන් දන්න කරුණක් තව කෙනෙකුට කියලා දුන්නාම තමා තුළ තවත් කරුණක් උපදිනවා. ඒ ආනිසංස බලයෙන්. ධර්මයටත් ලෝභ වෙන්න හොඳ නැහැ. අපි පරමාර්ථකාරය කියලා වෙනම ලේබලයක් හදාගන්න හොඳ නැහැ. අපි තුල තියෙන ධනය තමයි සංඥා විරහිත අවස්ථාව. සංඥා විරහිත අවස්ථාව. දැන් වෙනද බම් භාවනාවකට යොමු කළා මේගොල්ලෝ දිගින් දිගට ඒක ගොඩාක් ඉක්මනින් ප්‍රයෝජනෙට ගනී කියලා. ඒකත් ටික දවසක් යනකොට මේ සංඥාවක් කරගන්නවා. ඊළඟට අර නිකම් තෙරපගෙන වගේ, හිර කරගෙන වගේ ඉන්නවා. ඒක සාර්ථක නැහැ ඊළඟට. හැම විටම එක අන්තයකින් බර වෙනකොට දැන් විමසුම කියන එක අවශ්‍ය දෙයක්. හැබැයි විමසුම අන්තවාදී වුණොත් ධර්ම සංකාරය කියන්නේ ඒකයි. කරුණ වශයෙන් ඔළුවේ අරගෙන කරුණ වශයෙන් හොයනවා මේ දේ. ප්‍රායෝගික සෙවීම නෙමෙයි කරුණ වශයෙන් සෙවීම. කරුණ වශයෙන් සොයනකොට අනක් දෙනවා. මම මුලින් කතා කර දෙයි මම මේ කතා කරන්නේ. අනක් දෙනවා, බලපෑමක් කරනවා. බලපෑමක් තුලින් නිවන හොයනවා. ඉතින් බලපෑමක් තුලින් නිවන සොයා ගන්නට පුළුවන් කම නැහැ. අවබෝධයක් තුල, ප්‍රත්‍යක්ෂතාවය තුළයි නිවන තියෙන්නේ. නිවනට සංඥාවක් නැහැ. මේ හැම වචනයකින්ම බලපෑමක් තියෙනවා. හැබැයි ඒ බලපෑම බිඳලා ඔබ ලබා ගන්න ඊළඟට ඔබේ මනස අයිස් කැටයක් දිය වෙලා ගියා වගේ දිය වෙලා යයි. ඒක තව ටිකක් විවෘතව තියන්න, ඒක වාෂ්ප වෙලා යයි. පස්සේ ගිහිල්ලා ඔබ බලයි කොහොම මේ පිඟානට දාපු අයිස් කැටේ. දවසක් අත්දැකීමටම කරන්න. හොඳට ඊට පායපු දවසක උදේ පාන්දරින් අයිස් කැටයක් අරගෙන තියලා එන්න හොඳට අවුව පායපු තැනේ. පැය දෙක තුනකට පස්සේ ගිහින් බලන්න. දිය වෙලා තියයි. ඉස්සෙල්ලා නම් කෙනෙකුට පහර දුන්නොත් රිදෙන මට්ටමේ, තුවාල වෙන මට්ටමේ අයිස් කැටයක් දැන් ජල ද්‍රව මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ ද්‍රවයක් තියෙන අතරින් එතකොට කෙනෙක් අහන්න පුළුවන් කෝ අයිස් කැටේට මොකද වුනේ? කොහෙද අයිස් කැටේ ගියේ? ඉස්සර අයිස් කැටක් තිබ්බා. නමුත් උපමාවක් ගත්තා කපුරු පෙත්ත. ඒ කපුරු පෙති පිච්චුවාම, කපුරු පෙත්ත පිච්චුවාම මොකද වෙන්නේ? කපුරු පෙත්ත පිච්චුවාම අලුත් නෑ, අඟුරුත් නෑ, ඒ වගේ ඔබේ මනසත් මේ සියලුම සංස්කාරකයන්ගෙන් එහෙම නැත්නම් මේ සියලුම දුක්වලින් මේ සියලුම ස්වභාවයන් වලින් නිදහස් වෙනවා. ඒ නිදහස වුණාට පසු ඒක පාලනයක් ඊළඟට අවශ්‍ය නැහැ, පාලනය කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් ඒ රහතන් වහන්සේගේ ගුණ, මාර්ගඵලලාභී කෙනෙක්ගේ ගුණාංග ලක්ෂණ, හැබැයි මේක කරන්න දෙයක් නැහැ නිකන් ඉන්නේ කියලා වැරදි අවබෝධයක් ගත්තොත් ශිෂ්‍යයා හරියට අර නායක හමුදුරුව දවල්ට නිදාගෙන ඉදි ගෝලියොත් නිදාගත්තා වගේ වැඩක් කරනවා. මට ඒක මතකයේද විච එක හරිය වටිනවා. ඒකට හේතුව ඒ කටකාර කොල්ලෙක් නිසා. ඒ කොළු ගැටිය මට දවසක් මේ බස් හෝල්ට එකේදී හම්බුණා, මට අඳුර ගන්නත් බෑ. ඒ මං ඇහුවා ඒ කොළු ගැටයද මේ ඉන්නේ කියලා. ඔහු ඔහු හඳුරු දුවා. ඊපස්සේ මගේ අතේ තිබුණ මුදලකුත් මං එයාට දීලා පන්ති යන්න කියලා, කොහෙද පන්ති එක යන ගම ඉගෙන ගන්න කියලා මම ආවා. හරි කටකාර කොල්ල ඇහුවා, එහෙනම් නායක හඳුරු නිදාගන්නේ අපිට නිදාගන්න එපයි කියලා. ඒක හරි වටින දෙයක්, විවෘත වාසක ප්‍රශ්නයක්. ජීවිතයට මොනවද ගන්න ඕන ධර්මය? ජීවිතයට එකතු පහදු කර ගන්න ඕන ධර්මය කුමක්ද? මේ අපූර්ව අන්දමින් ඒක රාශී කර ගන්න ධර්මය, වචන විරහිතව, වචන නැතිව, වචන නැතුව අහන්න පුළුවන් බණ. ඈ ද වචන වලින් තියෙන බණ අහනවනේ නේද? වචන නැතිව බණ අහන්න. වචන නොමැතිව බණ අහන්න. ඒ වචන එක්ක බණ අහන්න එපා. මගේ ධර්මය මේ මාගේ ධර්මය කියලා මම කියන්නේ, මම ඒක අවබෝධ කරගත්ත නිසා. ඒක බුදුහාමුදුරුවන්ගේ ධර්මය. වචන නැහැ. අකාලිකයි. සංස්කාරකයන්ගෙන් තොරයි. දෘෂ්ටි වලින් තොරයි. සංකල්ප වලින් තොරයි. ඒක ගැන ඉගෙන ගන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ කරන්න දෙයක් තියෙන. දැන් ඒක මෙහිම වෙන්න බැරිද? හර්ම වෙන්න පුළුවන්ද? එතකොට මෙහිම වෙනවද කියලා ඉගෙන ගන්න යන්න එපා. නිවන ඉගෙන ගන්න බෑ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉගෙන ගන්න බැරිද? ප්‍රත්‍යක්ෂව දැකීම නිසා ඉගෙනීම නොවේ කියලා අපේ වැඩහිටියෝ මහරහතන් වහන්සේ කෙනෙක් වන අචංචාහම් ඉගෙන ගන්න බැරිද? ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිසා ඉගෙනීම නෙමෙයි. මේක ඉගෙන ගන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ නිවන ඉගෙන ගන්න හදන්න එපා. විශේෂයෙන් අනිත් අය සයිනන්සල් කියන දේ ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන අය ඒකට අයිතියක් තියෙනවා. මාත් එක දෂ්ටනයක් ඇති කරගන්න උවමනාවක් නැහැ. හැබැයි නිවන ඉගෙන ගන්න බෑ. නිවන තියෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. මෙතනත් තියෙනවා පිරිසේ මේ කාරණේ. මම ඒකයි කියන්නේ, ඉගෙන ගන්න උත්සාහ කරනව නිවන, ඉගෙනගෙන ගිහින් කියන්න උත්සාහ කරනව නිවන, ඉගෙන ගන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගෙන කියන්න පුළුවන්. දැන් ඔබ මොහොතක් සිතා බලන්න, ඉගෙනීම යනු කවරක්, කුමක්ද, කෙසේද, ඒක තේරුම් කරගන්න ඕනේ. නැත්නම් එහි පූර්ණ අරුත් තමන්ගේ ජීවිතය විනිවිද යන්න තමන්ට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙටි වචනයකින් මම පැහැදිලි කරන දේ දවස් ගානක සිතලා ඔබට සකස ගන්න තියෙනවා. ඉගෙනීම කියන්නේ මෙන්න මේකට ඉගෙනීම, උකහා ගැනීම, මතක තබා ගැනීම, ග්‍රහණය කිරීම, ග්‍රහණය කිරීමේ සංකල්පය ග්‍රහණ කිරීම, දෘෂ්ටි ග්‍රහණය කිරීම, වචන ග්‍රහණය කිරීම. ඉගෙනීම යනු මෙයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් ග්‍රහණය කිරීම, මිශ්‍ර වේදනාවන් වලින් ග්‍රහණය කිරීම, අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් ග්‍රහණය කිරීම ආදී කොට ඇති. තාම පැතිරුණු තව තවත් ඒකේ එකතු කරන්න පුළුවන් කරුණු තියෙනවා. එවැනි ආකාරයේ ශාල දෙයක් ඉගෙනීම කියන්නේ. නමුත් ප්‍රත්‍යක්ෂතාවය තුළ නිවන තේරුම් ගන්න කෙනෙකුට මේ ඉගෙනීම කියන දෙයට වඩා එහාට යන්න වෙනවා. මොකද හේතුව මේ සියල්ලම ඉගෙනීම කියන දේ තුළ තියෙන්නේ සංඥා. දැන් වරදවා වටහා ගන්න එපා. භෞතික දේ ඉගෙන ගන්න භෞතික ප්‍රයෝජනය සඳහා මේ කතා කරන්නේ නිවන ගැන. නැත්නම් ඉගෙන ගන්න එකත් අතර කරයි අපි. ඈ ඉගෙන ගන්න එකත් අතර කරයි. ඈ ඒ මොනොත් ඉගෙන ගත්තේ නැති වුණොත් මොනවත් කරන්න බෑ. ඒ නිසා භෞතික දේ භෞතික කාරණේට ඉගෙන ගන්න හොඳටම මේ නිවන් දකින ක්‍රමය කියන්නේ ඉගෙනීම ඔස්සේ නෙමෙයි නිවන් දකින්නේ. නිවනට ගන්න අලුත් පියවරක්, අලුත් හැඩතලයක්. අර ඉගෙන ගන්න ස්වරූපයෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න දේවල් වලට. ඒකට නිවන් දකින ස්වරූපය ගන්න එපා. දැන් නිවන් දකින ස්වරූපය ඉගෙන ගන්න කියොත් ඉගෙන ගන්න බෑ. නිවන් දකින්නත් ඉගෙන ගන්න ස්වරූපය එකතු කරන්න එපා. නිවන් දකින්න නිවන් දකින්න ස්වરૂපේ එකතු කරගන්න. පැහැදිලිනේ? ගාලට යන පාර එකක් තියෙන, නුවරට යන පාර තව එකක් තියෙන. නුවරට ගියාම නුවර පැත්තට යනවා. හැබැයි ඉතින් ගාලටයි නුවරට එකපාර යන්න බෑ. ඒ නිසා ඉගෙන ගන්න මහවතේ ඒ ස්වરૂපයෙන්, ඒ කියන්නේ ඉගෙන ගනිමින් මේක දකින්න බෑ කියන එකත් මේ. පොඩ්ඩක් ඇදෙන ඉතින් අපේ අයිට වරදවල තේරුම් ගන්න. මේ දර්ශන ක්‍රමවේදය තුල තියෙන්නේ අර ඉගෙන ගන්නවා කියන ස්වરૂප ලක්ෂණය නෙමෙයි. ඒ තුල තියෙන්නේ අපේ මනස මුදාහැරීමක්. ඉතින් මුදාහැරීමක් කියලා කිව්වා මේ වචනය අනක් වෙනවා. මම හරි භයානක තත්වයක් වෙලා තියෙනවා මේ වචන මේ ඇත්තෝ ගන්න එක. පරමාර්ථ වචන, ඈ පරමාර්ථ වචන, පරමාර්ථ ධර්ම හැටියට ගන්නවා. ඒ නිසා කිසි විටක මේ වචන අනක් කරගන්න එපා ඔබ තුල. මේ වචන විසඳුම සඳහා මිසක් වචන මේ වල සත්‍ය නැහැ. මේ වචන සබන් කෑල්ලක් හැටියට භාවිත කරන්න. සබන් කෑල්ල සාක්කුවේ දාන්න යන්නේ නැහැ නේ. මේ ඒක වොෂ්රූම් එකේ දියලා දෙනවා, පිරිසිදු කරගන්නවා. ඒක කාලයක් පිරිසිදු කරගෙන පිරිසිදු කරගන්න. පිරිසිදු කරගත්තත් ඒ සබන් එක්කම අපි ඒක සෝදලා දානවා. මේ වචන වාහනයක් කරගන්න. වාහනය කියන එක අපේ ඒ ගමන් මඟ තුල භාවිතා කරනවා. ඊට පස්සේ ඒක බැහැර කරලා දාලා අපි අපේ කාර්යතාවයන් වල ඉදලා කටයුතු කරනවා. ඒ වගේ මේ වචනේ කියලා කියන්නේ අවශ්‍ය ස්ථානයට යන්න තියෙන වාහනේ, රථය. එහෙම නැතුව අදාළ කාරණේ නෝවේ. අදාළ කාරණේ මේ වචනවල නැහැ. දැන් ඔබ දලදා මාලිගාවට යන්න ඕන නම් වාහනේ ඔබ ගමන් කළාට දලදා මාලිගාව වාහනේත් එක්ක සම්බන්ධයක් නැහැ. මං අහන්නේ කිසිම සම්බන්ධයක් තියෙනවද දලදා මාලිගාවයි වාහනේ අතර? කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේ නිවනයි වචනයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. දැන් නිවන කියලා කතා කරද්දී වචනයකින්නේ. ඒත් ඒ වචනය තුලවත් නිවනත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඔබට තේරුණාද ඒක? දැන් නිවනත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා මම නිවන කියන වචනේ මෙතනදලා කිව්වා. නිවනයි වචනයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් ওই කරුණ හොඳට ප්‍රකට කරගන්න, ජීවිතයේ ධර්මයෙන් සනහා ගන්න. ඉතින් අපි හැමදාමත් විශේෂයෙන් පින්න දුන්නත් අපේ සියලු දෙනාගේ මහදවත්වල තියෙනවා මේ සිසිලස, මේ සුවය, මේ පහසුව, මේ නිවන් මඟ දීප්තිමත් කරගන්න මේ හැමදේම කරලා දුන්නේ අපේ පින්වත් චන්දන තිසේරා මැතිතුමා, ශාමල තිසේරා මැතිණිය සහයි පවුලේ සියලුම ඥාති පින්වතුන්. ඒගොල්ලන්ට හැමදාම පින් වගේම කුසල් ලැබිලා යැත්තන්ගේ මානසික, කායික සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සමෘද්ධිමත් වෙන්න, ඒ අය හැදූ වැඩූ මව්පියන්ට සසර වඩා සැපවත් කරගන්න, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. ඔය ඇත්තොත් හැදූ වැඩූ මව්පියන්ට ධර්මයේ යෙදෙමින් ඒ ඇති කරගන්න කුසල් ඒ ඇත්තන්ට ආශිර්වාදයක් වේවා. සුජීවත්ව වාසය කරන අයට කායික මානසික සුවය තහවුරු වීම පිණිස ආශිර්වාදයක් වේවා. ඔය ඇත්තන්ටත් කායික මානසික සුවය ධෛර්ය ශක්තිය ඇති වේවා. මේ අදාදම ඔබගේ විමසුන් බුද්ධිය අවදි කොට මේ ධර්මය දකින්න ඔය